අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ දේමානි භික්ඛවේ සුඛානි කතමානි වේ උපදි සුඛං ච නිරුපදි සුඛං ච ඉමානි කෝ භික්ඛවේ වේ සුඛානි ඒත දග්ගං භික්ඛවේ ඉමේ සං විඤ්ඤං සුඛානං යදිදං නිරුපදි සුඛං තීති. සදහතුනි, අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වරෙතනේ සමාජය දකිනවා නෙළුම් වෙලක් ලෙස, නැත්නම් මහනෙල් විලක් ලෙස. ඒක උපමාවක්. දුගම අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. නෙළුම් මිලක තියෙන නෙළුම් පඳුරු ගැන හිතන්න. ඒවායේ වට උඩකම තුන මල් පිළිනවා. ඒවා මෝරක මල් වශයෙන් සලසන ලබන පිළිවෙලිය වැඩිමත් සමගම එක දවසේ විකසිත කරනවා. තව අතර යක මල් පිළිනවා. මේවත් කිරුවෙන් නිසා මෝරාවි තවත් දින කිහිපයකින් වෙනවා. ඉතියට තවත් මල් පිළිනවා. මෙසේනේ සියලුම මල් දින ප්‍රමාණිකුල මෝරාවිත් පිටින්ට අවශ්‍යයි හැම දෙයකම හිරවිලියක් අවශ්‍යයි. කුමිසතුන් කා විනාශ වෙනවා නම් ගස මුලකව තින්නාව පුංචි මලක් දෙකක් පමණයි අනිත් කෙනා විනාශ වෙන්නේ. අන්නේ වගේ මේ සමාජයේ බුද්ධිමහිමය පිළිබඳව තමයි මේ පැහැදිලි කරනු ලබන්නේ. ධර්මස්සෝණය කළ සැනින් තවා තේරුම් ගැනීමේ හැකියාව. නැවත නැවත ධර්මස්සෝණයකට තේරුම් ගැනීමේ හැකියාව. තවත් එකක් මහන්සිය තේරුම් ගැනීමේ හැකියාව. අනේ සුමාම ඉදිරිපත් කළේ ධර්ම දේශනාවන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපව අමතන ලබන අපේ හිතෝපන් පින්නතුන් උන්ගේ දහම් කරුණු පිළිබඳව අපට ඉදිරිපත් කරනවා. උන්ගේ අවබෝධය පිළිබඳව අදහස් ඉදිරිපත් කරනවා. පැහැදිලි ඉදිරිපත් කරනවා. මේ හැම දිනකම අපි සාදරයෙන් මතක් කරන්නේ ඉක්මන් වෙන්න තිපා, කලබල වෙන්න තිපා, ප්‍රමාණිකුලව තේරුම් ගැනීම සිටින්න ධර්ම දේශනාවන් ඔබට පිටතම අහන්න ලැබෙනවා. එතකොට ඔබට පුළුවන් වේවි ඒ කියන කාරණා තේරුම් ගනිමින් අප විසින් කුමක් කළ යුතුද යන්න පිළිබඳව හරි අවබෝධයක් ලබා ගන්න සහ ඊට පසුව අවබෝධයක් ලබා ගත්ත කෙනෙකුට තම අනිත් අයට කියලා දෙන්නත් පුළුවන්. තමන් කරන්නේ මේ දේ නම් ඒ දේ අන්තයෙන් අනිත්යට වචනෙන් පරිවර්තනය කරලා ඉදිරිපත් කරන්නත් පුළුවන්කමක් තිබෙනවා. එනවා අද පරම සැරේ කියන හස්ත තෝරාගෙන ලැබෙත් සුබඳ සූත්‍රයක්. අංගුත්තර නිකාය දුක නිපාතේට සුතවග්ගයේ තව තින්නා වූ සූත්‍රයක් තමයි මේ. සුතවග්ගය සූත්‍රවලට වෙනම නම් දීලා නැහැ. සුතවග්ගය කියන්නේ සැප කියන වර්ගයේ කියන කොටස. ඒ සුතවග්ගයේ තියෙන සැප දෙකක් පිළිබඳව කතා කරලා ඒ සැප දෙක අපි ලබාගන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමයි අද ධර්ම දේශනාවේ බලකරේ බලාපොරොත්තු වන්නේ. බුදුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතමින් මහන්නේ මේ සැප දෙකක් තියෙනවා. කතමානිදී මොනවද සත් දෙක? උපදි සුඛංච නිරුපදි සුඛංච කියන දෙක. උපදි සුඛේ සහ නිරුපදි සුඛේ කියලා දැනට යොදන්න අපි තෝරාගෙන බලමු. ඊළඟට උන්වහන්සේ වදාරනවා ඉමානිකෝ වික්‍රේ දීර්ති. අනේ මේකයි මානිනේ මේ සත් දෙක. ඒ වුණාට ඒතදක් ගම්බික්‍රේයි මේ සංවෙන්නම් සුඛාන. මේ සත් යම් දෙක අතරින් අග්‍රවන්නේ නිරුපදි සුඛයයි කියන එක පෙන්වලා තියෙනවා. පවතින උපදී සුඛය සංගිරපදී සුඛය අග්‍රවන්නේ නිරුපදී සුඛය. දැන් ඉතින් මේක තමයි අපිට අද ලියා ගන්නට තියෙන කාරණාව. මේ උපදී කියන වචنين පැහැදිලි කරන්න කවුද කියලා කල්පනා කරලා අපි මෙහෙම කතා කරමු. ඔබෙත් නැහුවොත් ඔබ ඕනෑම කෙනෙක් මේ ජීවිතයේ ජීවන සරණ ගෙරියන්නේ කුමක් ලැබීම සඳහාද කියලා අනිවාර්යයෙන්ම ඔබ සැප ලබන්න උත්සාහ කරන්න. අධ්‍යාපනයෙන්, රැකියාවෙන්, මුදල් හදල් වලින්, යාන වාහන වලින් සහ තවත් නිලකලාදී ඒ ලබා ගන්න හැම එකක් තුළින්ම ඔබ සැප ලබන්න උත්සාහ කරන්න. අනේ ඔබ හොයාගන්න උත්සාහ කරන ලබන්න උත්සාහ කරන සැපේද තමයි මේ උපදී සුඛය කියලා කියන්නේ. ඒකට උපදී කියන වචනයක් භාවිතා කරන්න හේතුවක් පවතිනවා. පොදුන් අයත ලබන්න පුළුවන් සුඛයක් කියන තමයි සුඛයේ තියෙන ඒක අර්ථය. තවත් වශයෙන් ගත්තහම අපිට මෙහෙමත් හොයාගන්න පුළුවන් කියනවා. උපදී ශේෂ නිබ්බාන ධාතු. බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 35 පිරිනේම හඳුන්වනු ලබන්නේ උපදීන් ශේෂ වී ලබන නිර්වාණය කියලා. තව උපදී තියෙනවා. තව නිදින්න දේවල් තිබෙනවා. ඒ විදිහම බාර ගන්න නැති වුණාට විඳීමක් එතන පවතිනවා. විඳීම බාර ගන්න එක නැති වුණාට උපදිශේෂ මේ වගේ. ඒ වගේම අපි පැහැදිලි කරපු සම්මාදිට්ඨි දෙක පිළිබඳ සූත්‍රයේ මහා චත්තාරි සක සූත්‍රයේ පැහැදිලි කරවදාන්නේ මේ සම්මාදිට්ඨි දෙකක් තිබෙනවා. ඒ සම්මාදිට්ඨි දෙකෙන් පළවෙනි කියන කතා කරමුකට කියන්නේ කොහොමද මතක් කරගන්නක සම්මාදිට්ඨින් අහං වික්ඛේ බ්‍රං වදානි අත්තිවික්ඛේ සම්මාදිට්ඨි කියලා වදාරන උන්වහන්සේ සාසව පුණ්‍ය බාමියා උපදි වේපක්ඛා කියලා පැහැදිලි කරලා තියෙනවා. අන්න උපදි විපාක. උපදි විපාක කියන එක අපිට ගන්න වෙන්නේ එහෙමනම් විදිත විපාක. නැත්තම් වේදේක සෝය කියන අර්ථය. එතකොට වේදේක සෝය සහ අවේදේක සෝය විය හැකි මේ උපදි සුඛං සහ නිරුපදි සුඛං කියලා කියන්නේ. ඊළඟට වේදේක සෝය නිවර්දිය ලබා ගන්නේ කොහොමද? වේදස්සය හා සම්බන්ධණය කරපුවම අවේදිත සුඛයේ තත්ත්වය කොහොමද? එහෙම නැත්නම් අවේදිත සුඛෙන් කියන්නේ අද්ද වේදිත සුඛය කියන මේ කාරණා පිළිවෙලින් අපි ළඟ අතර ගන්නට වෙනවා, අවබෝධ කර ගන්නට වෙනවා. වේදිත කියන එකේ තේරුම ගත්තහම විවින්නා සහිත කියන අර්ථයක් එනවා. මෙතනදී සමාජගතව පවතිනා වූ කිසියම් ව්‍යාජ නිරුක්තියක් පවතින වැරදි ආකාරයක අවබෝධ කර ගැනීමක් පවතින බව අප සමග කතා කළ සමහර අයගෙන් අප තේරුම් ගන්න තියෙනවා. ඒ වැරද්ද පෙන්වා දීලා නිවැරදි කරන්නේ කපිලිතකමක් නෙවෙයි. සැබවින්ම අපි යම් වැරදි දෙයක් පෙන්වා දුන්නත් ඒ පෙන්වා දෙන්නේ ඕක වැරදි කියන නෙමෙයි. ඒකද නිවැරදි එකක් තියෙනවා. ඒ මේකයි කියලා පෙන්වන්න පුළුවන්කම ඇති. මෙහෙමයි ඒ අර්ථ නිරුක්තිය. වේදිත කියලා කියන්නේ ජීවත් වීමේදී ඉඳින්නෙක් ඉන්නවා. ඔවුන් හිතපු හැටි සමහර අය අවේදිත කියලා කියන්නේ මරණයෙන් පසු පස්සක් පස්සේ ජීවිතෙන් එහා පැත්තට ඉඳින්නෙක් නැහැ. ඒ නිසා නිර්වාණය මරණයෙන් පසු ලැබෙන දෙයක් කෙනා නැති හින්දා වේදිත සුඛය කියලා මට එහෙම අදහස් ඉදිරිපත් කරලා ඉන්නවා. මේ දැක්ම වැරදි. මේ පුදුම අයගේ දැක්මක් එහෙම එකක් නෙවෙයි. එකෙන් කියෙන්නේ වේදිත කියන එකේ ඉන්න නිඳින්නා සහ අවේදිත කියන එකේ විඳින්නා නැති තැන කොතනද කියලා ජීවිතය තුළින්ම තේරුම් ගන්නවා. එනිසා අපි පළමුව කතා කරමු මේ වේදිත කියන සුඛය පිළිබඳව. සැපතක් අපි නිඳින්න තිබෙනවා. සැපතක් නිඳින්න අපි හොයනවා. ඔබ ජීවිතයේ දුකයි දුකයි කියලා කතා කරන ඕනෑම කෙනෙක්ගෙන් බැලුවහම අනිත් පැත්තට උන් හොයන්න සැප. මේක පරස්පරයක් මා දකින්න. ඇහුවාම කියනවා ජීවිතේ දුකයි කියලා. ඒ වුණාට සම්පූර්ණ කාලය ගත කරලා කාලය ධනිය සමය තානාන්තරාදී සියල්ල හොයමින් හොයන්නේ සැපත. ඒ නිසා ඒ කියන එකත් කරන එකත් අතර ඉබදු අයගේ තියෙන අපරතයක්. ඒ නිසා අපි හොයා ගන්න වෙනවා. සැප කැමති අය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ධම්මපදී වදාළලා තිබෙන ගාථා දෙකක් තිබෙනවා. ඒකත් අපි මෙතන උපයෝගී කරගනිමු. සැප ලබන්ට ඔය වේදිත සුවය ලබන්ට ඕන නම් කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද කියන එක පිළිබඳව විතර සඳහන් කරලා තියෙනවා. සුඛ කාමානි භූතානි යෝ දන්දේන විහිංසති අත්තනෝ සුඛමේ සානෝ පිච්ඡතෝ නපදතේ සුඛං. මොන ලස්සන ප්‍රාර්ථයක් තියෙන්නේ. භූතානි කියන්නේ සියලු සත්ත්වයන්ට. සුඛකාමානි භූතානි කියන්නේ සැප කැමති සියලු සත්ත්වයෝ. ඒ මා සත්ත්වෝ සැප කැමති කියලා විවාදයක් නැහැ උන්වහන්සේට පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ සැපකමැති සත්වයින්ට යමෙක් දන් දෙන විහිංසති. දන් දෙන කියන එකෙන් කියන්නේ කෝටුවකින් කියන එක නෙවෙයි දඬුවමකින්. ඒ දඬුවමට වාච වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වචනයකට මුගුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වචනයට ධන දන්ද නැත්නම් ධනෙ පාවිච්චි කරන්න පුළුවන්. බල දන්ද නැත්නම් බලය පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ විදිහට යමෙක් දඬුවම් කරයි. විහිංසති හිංසා කරයි. කුමක් සඳහාද? අත්තමසුකං ඒසානෝ. තමන්ගේ සැප සොයා ගැනීම සඳහා තමන්ගේ සැප සඳහා යමෙක් සැප සමති සත්වයින්ව සංගමයේ හිංසනයට ලක් කරයිද? චිත්තසෝ නලබේ සුඛං උදං මෙලෝ සහ පරලෝ සැප ලබන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් අපි සැප ලබන්න නම් මොකද කරන්න ඕනේ කියන තේරුම් ගන්න ඕන. සැප ලබන්න ඕනේ නම් එහෙමනම් ඊළඟ ධාතාවෙම පැහැදිලි කරලා තියෙනවා. සුඛ කාමානි භූතානි අර වගේම සැප සමති සත්වයින් යමෙක් දන් දෙන නහිංසති අර වගේ දඬුවමකින් හිංසා කරන්නේ නැත්නම් තපන් තමන්ගේ සත්‍ය කැමති අත්තනසුකං ඒසානෝ තමන්ගේ සත්‍ය වෙන යම්කිසි කෙනෙක් ඔහු මෙලොව සහ පරලොව සුව ලබනවා. එහෙනම් අපිට මෙතන න්‍යායක් වශයෙන් භාවිතා කරගන්න පුළුවන්කමක් වෙනවා. අපි අර වේදේක සුඛයේ කැමති නම් ඒ වේදේ සුඛය ලැබීම සඳහා අපේ සත්‍යපත අන්නය හිංසනයේ ලක් කරන ක්‍රියාවලිය වැරදි. අපි මෙතෙන් එකතු කරගන්නේ තව ඕකට ඔය හිංසනය කරන ආකාරයේ කාරණයක් ආනාතිපාතා ශික්ෂාපදී ප්‍රාණඝාතේ අපිට ආහාර අපි කියමුකම අස්තිනස මරණයි කියනම් තමන්ට මාංශවහරේ සඳහා තමයි අර සත්‍ය ජීවිතයක හිංසාවක් කරන්නේ. ඒ වගේම තමන්ට ලැබෙන ප්‍රතිලාභයක් ගැන හිතලා තමයි හොරකමක් කරන්නේ. නිත්‍යානුකූලව කාමයෙන් ජීවිතව සරපත්‍ර බලපත් ලබා ගැනීමෙහිදී ඉන් පිටස්තරව සැක ලබන්න තමයි මේ කියන වැරදි කරන්නේ. එතකොට ඒබඳු පුද්ගලයෝ තම අන්සත කැමති පුද්ගලයින්ව තමන්ගේ සතපත් සඳහා හිංසාවට පීඩාවට ඝාතනයට ලක් කරන්නේ නම් ඔවුන්ට මේ ලෝක සහ පරලෝක සැප නොලැබෙනව පැහැදිලි කරලා දාලා. එනම් සැප ලබන්න ඕන නම් ඒවා නොකරින් තුන. අපි මෙතන උදාහරණයක් දෙකක් අරන් බලමු නම් අපි කතා නොකර සමහරවිට. මේ නෑත අතීතේ ලංකාව තුළ සිදුනා වූ යම් යම් සිදුවීම් පිළිබඳව ඔබට මාධ්‍ය මගින් තොරතුරු දැනෙන්න ඇති. බලන්නේ එකක් එකක් අපි නොකර හැදලි නොකරක කීපයක් කියනකට තේරෙවි. ඒ හැමදෙනාම සැප කැමති අය තමන්ගේ සැපතට බාධාවත් වශයෙන් සැලකූ අයව ඝාතනයට හිංසනයට ලක් කරලා තිබෙනවා. එතකොට ඔවුන්ට සැප හම්බ වුණාද කියන කප්පු ප්‍රයත්නතර බලන්න අපිට උතුරු පළාතෙන් යම් වාර්තාවක් සිදු වුණා. පිස්තෝලෙට සම්බන්ධ පවුල් වල ඝාතනයක්. ඒ ඝාතනයේ පිටපස සිටිය අය බැලුවාම අනියම් සැපතක් හොයන යෙදෙන්නේ. අනියම් සැපතට බාධාවක් වෙලා තිබෙන්නේ මේ නියමිත කෙනා. අන්න ඔවුන්ගේ සැපතම නිසා ඔහු ඔවුන් මොකද කළේ? දන් දෙන්න විහිංසිත දඬුවමක් අගින් අරපොත් කියලා ඝාතනය කළා. දැන් සියල්ල එළියට ගෙන් සැපතම කියයක සැපත ලැබිලා තියෙන්නේ. අන්තිරුම් ගන්න කාරණාව එහෙම නැත්නම් යන්න අර පසුගිය දවස්වල සිදුනා වූ සිවුතුත්ල ගහනට මුල් වුණා වූ පොලිස් නිලධාරියා සහෝගේ බිරිඳ ඝාතනය. වංචනික ක්‍රියා දූෂිත ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් ඒ වැරදි නීතිරෝධී වැඩ කරගෙන යන්න කරදරයක් බාධාවක් දුකක් බවට පත් වෙන පොලිස් නිලධාරියා. අන්න එතකොට ඔහු නැත්නම් අපිට මේ කරදරයක් නැ නේද කියලා සැපදෙන්න පුළුවන්. සැපදෙන කිව්වා උන්ගත තීරණය තමයි මොහොන් නැතිනම් කියලා උද්ඝාතනය කරනවා. උන් බලාපොරොත්තු වෙන දැන් ඉතින් කරදරයක් නැතුව තමන්ගේ දූෂිත ව්‍යාපාර කටයුතු කරන්න යන්න පුළුවන් මේ කියන. දැන් සැප ලැබුණ හැටි ඔබ දන්නවන්නේ. මේ වගේ උදාහරණ හතක් අටක් මතක් කරගන්න. ඔය ඝාතනය නැමති දැන්ව මෙතන කියන්නේ ඊට මෙහා පැත්තේ තව ඉතින් අපිට මුදල් හදල් දා සමහර අය මුදල් හදල් දෙනවා. ධන ඒකයි එතන දන්ද කියලා කියන්නේ තමන් සම්බන්ධ වෙන්නේ නැහැ තමන්ගට කියන්නේ නැහැ අඩුවක් පාවිච්චි කරනවා නැත්නම් තවත් කෙනෙකුට මුදල් දෙලා ඒ කටයුතු කරගන්නවා තවත් එහෙම නැත්නම් නිල බල ආදී දේවල් පාවිච්චි කරලා එහෙම දේවල් කරනවා තමන් හුඟක් පවිස්තරව තේරුම් ගන්න පුළුවන් ඒ හැම දිනකටම තේරෙන්න ඕන කරුණක් තමයි ඔබට වුන් බාධාවක් බවට පත් වෙලා ඔබේ බාධාව ඔබ ඉවත් කරගන්න හදනවා ඔය වගේ අරුත් කෙනෙක් මොකද කිසිවකට කින්හාට ඒ කියන සැපයන් හම් වෙන්නේ අනියම් සම්බන්ධයක් මුල්කට ගත්තා වූ සිද්ධියකදී අනියම් දෙම්මතිය සමග එකතු වෙන්නට දෙම්මතා මොකද කළේ බිරින් සහ දරුවන් දෙදෙනා උදාහරණය කළා තමන්ගේ සැපතුනේ වෙන එකක් මේ සැපතට බාධා වෙන ඥානකල විවාහය. දැන් අහුණෙන් පස්සේ පොඩිින් ඉන්නේ කියලා ඔබ දන්නවනේ. මේ කතාවලට මට තියෙන හොඳ උදාහරණයක් ඉදිරිපත් කරන්න. සමාජයේ තමින් පෙර ධර්මදේශනා වලදී මම මේක ඉදිරිපත් කළා වුණත් ඒක මුල් ධර්මදේශනාවලයි අන්තර්ගත වෙලා තියෙන නිසා බොහෝ දෙනෙක් අසා නැති වෙයි. ත්‍රිපිටකයේ තියෙන හොඳ ලස්සන කතාවක්. සුත්‍ර දේශනාව. රාජපුරුෂයන් විසින් බරපතල වරදක් කර හොරෙක් නැත්තම් වංචනිකයෙක් දූෂිතයෙක් රජතුමාට ගෙනත් දෙනවා. හිස ගසා මරා දැමීමට පුදු වරදක් කළ කෙනෙක්. රජතුමා මේ පුද්ගලයා පිළිබඳ විනිශ්චකට සොයා බලා ඔහු හිස ගසා මරා දමන්ට අනියෝග කරන ලබනවා. වදකෙන් ඔහු සතු සුත්තියක් පළඳවා රතුමා දම් පළඳවා රතුමක් අන්දවා වදක බෙර වයමින් වීදියක් වීදියක් පාස අරන් යන වදතුන් ලක්වා. මේ කතාව මෙහිමයි තියෙන්නේ. දැන් මේ සිද්ධිය දකින ජනතාව අර මේ නිලධාරීන්ගෙන් අසා ප්‍රශ්න කරනවා මෙබඳු ඝාතනයක් කිරීමට මොකල වරද කුමක්ද? ඔවුන් හැමදිනම ඔහු කළ වරද පැහැදිලි කරලා දෙනවා. ඒ කතාවේ සඳහන් කරන ලබනවා. ඒ කතාව අහන හැම කෙනෙක්ම කල්පනා කරනවා හිතනවා කියලා එනවා මම නම් මගේ ජීවිතේට මේ වරද වරදක් කරන්නේ නැහැ මොකද මටත් හිමිවන්නේ ඝාතනය. එවගේ දෙයක් කවසද නොවනවා කියලා හිතන්න. නමුත් මේ වැරදි කරන අය අහු වෙන හැටි දැක්කහමවත් පාඩමක් ඉගෙන ගන්නට මොලේ නැද්ද අපේ අයට? අපි කවුදවත් මේ මෝඩකම් කරමින් ඉන්නවා පේන්නේ. මේක තමයි හැඟීම් වලට වහල් වීම පුතල් යන භාවයේ එහෙම නැත්නම් උම්මන්තක භාවයට පත් වීම කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ මොලයක් දීලා තියෙන්නේ, දැකක් දීලා තියෙන්නේ සමාජයේ සිදුවෙන දිහායින් බලලා වැරදි කරන අයට හම් වෙන දඩුවන් දැකලා තමනුත් ඒ පරිවිය තමන්ටත් ඒක හිමින් බව දැනගෙන ඉන් වලකින්න. ඒක ගැඹුරු ධර්මයක් තේරුම් අරගෙන නෙමෙයි. ඒ නීතියට බයේ නීතිය ගරු කරමින් නැති වෙන සංවරය. මෙන්න මේවද සත්‍යයක් යටතේ ගත්තල එහෙමනම් අපිට තේරුම් ගන්න වෙනවා ඒ අපි කතා කරපු උපදි කියන නිරුක්ත උපදි කියන සුවේ ලබන්න වැරදි කරලා පුළුවන්කමක් නැහැ. තමන් සැප කැමති අනිත් පැත්ත සැප කැමති එහෙනම් යෝදන් දෙන නැහින්සිතේ කවුරුත් එකකින් හිංසාවට භාජනය කරන්නේ නැත්නම් තමයි මේ සැප ලැබෙනවයි කියලා කියන්නේ. ඊළඟට මේ සැපේ අපි තව විග්‍රහ කරගන්නට වෙනවා. අපි ඔකට කියනවා වේදේත සුඛේ වගේම කාම සුඛේ කියලා කියනවා. විඳින සුඛේ කියන එක. විඳින්නේ කොහොමද කියලා තේරුම් ගන්නට වෙනවානේ. දැන් ඔය සම්මාදිට්ඨියනි සූත්‍රවල නැත්තම් වේදල් වැනි සූත්‍ර වෙන්නේ නැති මට හරියටම දෙන්නේ. එකවකද කියන්න පුළුවන් කමක් නැහැ. වැඩි මේකයි තවත් ඉන්නේ. වේදනාව කියන්නේ මොකක්ද කියලා අහුවාම විඳින විඳින වේදනාවයි කියන ලැබී කියලා උත්තර දෙන්නේ. යම් කිසි විඳනයක් තමයි විඳිනේක. ප්‍රේදනාව කියලා කියනවා. දැන් මෙතන විඳිනවා කියන එක නැත්නම් කතා කරන වේදීක කියන්නේ විඳිනවායි කියලා. කොහොමද විඳින්නේ කියලා අහනවා. එතකොට පැහැදිලි කරන ලබනවා සැප වශයෙන් විඳි දුක් වශයෙන් විඳි උපේක්ෂා වශයෙන් විඳි වෙන ප්‍රියදාසහි විඳිනේ දැන් මේ විඳිනේ හටගන්නේ කොතනද අන්න ඊනකට අපිට තේරුම් ගන්න වෙන කාරණයක් තියෙනවා විඳිනේ හටගන්නේ කොතනද පස්සපක්ෂා වේදනා ස්පර්ශ වූ තැන තමයි වේදනේ හටගන්නේ ස්පර්ශ වෙන්නේ කොතනද ඇසට රූපයක් චක්කු විඥානයක් හටගත්තු තැන තමයි තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ කනට ශබ්දයක් කනේ ප්‍රසාදයක් ශබ්ද රූපයක් සෝත විඥානයක් අන්න එතන තමයි මේ වේදනාව කියන එක හටගන්නේ. ඒකට මේක තේරුම් ගැනීමේදී පුද්ගලයෙක් වශයෙන් නෙමෙයි තේරුම් ගන්න ඕනේ. ඇස කන නාසය දිව කය සිත ආදී වශයෙන් එක මොහොතක ගන්න අරමුණක් මගින් තමයි අපි මේ වේදනාව විඳින්නේ. මේ වේදනාව විඳින්න තමයි අපි දරවල් පහම හයම පාවිච්චි කරන්නේ. හයින්ම අපි මේ සැප වේදනාවක් පමණක් විඳින්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මෙතන මේ වේදනාව පිළිබඳ කතා කිරීමේදී ස්පර්ශ වෙන්නේ මොකක්ද? බාහිර රූපයක ගැටෙන්නා වූ ප්‍රතිතරින්නා වූ ආලෝකය පරාවර්තනය වී ගමන් කිරීමේදී ඇසේ කාචයක් හරහා ගොස් මම ඒක පැහැදිලි කරලා තිබෙනවා. අර චක්කු ප්‍රසාදය කියන තැන රූපයක් පහළ වෙනවා ප්‍රතිබිම්බ රූපයක්. ඒ රූපය සහ චක්කු ප්‍රසාදය සහ ඒ හඳුනා ගන්නා වූ චක්කු විඥානය තුන ස්පර්ශ වෙනවා. පින්නම් සංගති කියන්නේ ඒකයි. එතකොට තමයි මේ වේදනාව හටගන්නේ. මේ වේදනාව එතකොට චෛතසිකයක්. පස වේදනා සංඥා චේතනා ජීවිතේක අකතා ජීවිතෙන් දමනසිකාර. මේ පෙන්වන්නේ අපගිත්ත සාධාරණ චෛතසික කියලා වේදනා චෛතසිකයක්. ඒ වේදනාව විඳලා අපි දඟලන්න ඕනේ නැහැ. වේදනාව හත් අඳුනාගත්තා ඒක අපි නැති කරන්න බැඟලුවක් නැතත් නැති වෙනවා. නමුත් වේදනාව අපි සැප වශයෙන් දුක් වශයෙන් උපේක්ෂා වශයෙන් බෙදන්න කිව්වා. එහෙම නැත්නම් වේදනාව කෙරෙහි ඇල්මක් ඇති කරගත්තොත් වේදනාව කෙරෙහි ගැටීමක් ඇති කරගත්තොත් ඇලීම සමග එතන මුලාවක් හටගන්නවා. ගැටීම සමගත් එතන මුලාවක් හටගන්නවා. මෙන්න මේ වේදනාව විවින්න ගිහිල්ලා වේදනාවට ඇලීම තුළ මොකද වෙන්නේ? වේදනාවට තණ්හා කරනවා. කියන්නේ ඒකයි. තණ්හා කළොත් මොකද වෙන්නේ? උපාදාන වෙනවා. උපාදාන වෙනවා කියලා කියන්නේ නැවත හේතුවක් හටගන්න නැවත හටගන්න පුළුවන් ආකාරي හේතුවක් අවකාශ වෙනවා. මේ තමයි සත්‍යය රුත්ජන කියන පුද්ගලයා මේ වේදනාවන් විවින්න ගිහිල්ලා කරගන්න මුලාව සහ තමන්ට විඳින්න සිදු වෙන දඬුවමක් හදාගන්න හැටි. එතකොට අපි තවත් පැත්තකින් නෝ කතා කරමු. අපි කතා කළේ පස්ස. පස්ස වෙන්නේ කොහොමද අපි එතන කතා කරන රූපය. එක රූපේ. ඒ රූපේ තමයි අපි මෙහිදීකවම හිතවත්යෙන් ප්‍රියප්‍රිය වශයෙන් විඳින්නේ වේදනාව. එතකොට මේ වේදනාව තමයි සංඥාවෙන් හඳුනන්නේ. ඒ අනුව තමයි සංඥාවට අර කියන කැමැති අකමැති ආකාරයෙන් සංඛාරයක් සිදු වෙන්නේ. ඇලීම සහ මුලාව ගැටීම සහ මුලා ඒ සිදුවන සිද්ධිය විඥාණයෙන් දැනගන්න. දැන් එතකොට මේ වේදේක සත්‍ය හඳුනා ගැනීමේදී අපි ආයෙත් තව ස්කන්ධ පංචකීත දීම මෙරීම කියන කෙනෙක්. තවත් දවසක ඉදිරියට පැහැදිලි කරන ආකාරයෙන් ගත්තාම එතන පස්ස පච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන. උපාදාන පච්චා භව එහෙම නෙවෙන්නේ. එතකොට ස්පර්ශයට වේදනා ස්පර්ශයේ වේදනාව ස්පර්ශයෙන් සහට ගන්න වේදනාව වේදනාව අල්ලගත්තේ නැත්නම් අල්ලගත්තත් නැතත් නැතින දෙයක් අල්ලගත්තොත් තමයි වේදනාව පත්‍ය තණ්හා කියන්නේ වේදනාව පත්‍ය වෙනවා තණ්හාවට ඒ ඇලෙන්න සහ ගැටෙන්න කියන ඇලෙන්න සහ ගැටෙනොත් තමයි උපාදාන වෙන්නේ කියන්නේ තණ්හා තණ්හා කියන එක තමයි අල්ලා ගැනීම විසවත් නිත්‍යමයි කියලා නිත්‍ය වුනොත් තමයි නැවත උපතක් සඳහා හේතු හේවත් සංඥාන්සේ ඉතුරු වෙමින් ඒක නැති වෙනවා. ඒකට මොනින් දකින අනිත්‍ය කියන්නේ උපාදාන පත්‍ය අන් උපාදාන වුණා නම් මෙලොව වශයෙන් දැක්කල කර්ම බව, පරලොව වශයෙන් දැක්කල උත්පත්ති බව. බව පත්‍ය ජාති ජරා මරණ. එන්න මේ පුතග්ජන භාවය තුළ වේදනාව අල්ලාගෙන නවත්තගෙන විඳින්න ගියාම සිදුවෙන කාරණාව. වේදිත සුඛය. මේ වේදිත සුඛයන් කොච්චර තියෙනවද අපිට? රූපයෙන් තියෙනවා, ශබ්දයෙන් තියෙනවා, ගන්ධයෙන් තියෙනවා, රසයෙන් තියෙනවා, ස්පර්ශයෙන් තියෙනවා, මනෝ ආරම්මණයෙන් තියෙනවා, මේ වේදේත නැත්තම් වීම කියන එක. එතකොට මේකට ඇයි මතක් කරලා තියෙන වචනයක් උපදි කියලා. අන්න ඒක අපි තේරුම් ගන්න වෙනවා. දැන් ඕනෑම පුද්ගලෙ තේරුම් ගත්තටත් මේ වේදනාව මේ ස්කන්ධ පහෙන් තහට තමයි ඉන්නේ. නමුත් ඒ විදීමේදී ඔහුට සිදුවන කාරණයක් තමයි තමා කාලයේ පසු යාම සමග ධර්මයෙන් නැහැටක තාක්කල් ඒ විදීම ඔහු නවත්ත ගන්න උත්සාහ කරනවා, බාර ගන්න උත්සාහ කරනවා, අල්ල ගන්න උත්සාහ කරනවා. ඒ වේදනාවේ සහ සංඥාවේ හා සංඛාරයේ ස්වභාවය අපි පිළිගත්තත් නැතත් ඇති වෙන සෙලින් නැති වෙන එක. නමුත් අපි ඒකට විරුද්ධව යමින් මොකද කරන්නේ? අල්ල ගැනීමේදී ඒ ඇති වෙන නැති වෙන ස්වභාවයේ තේරිය යමින් අපි ඒක නිත්‍යකත නිත්‍යකත ගන්නවා. රූපය නිත්‍යකත ගන්නවා, වේදනාව නිත්‍යකත ගන්නවා, සංඥාව නිත්‍යකත ගන්නවා, සංඛාරය නිත්‍යකත ගන්නවා, විඥානය නිත්‍යකත ගන්නවා. ඒක රූපයම මම රූපේ, රූපය තුළ මායත මාතු රූපයත් ආදී වශයෙන් දැක්කල විෂයාකාර මිත්‍යා දෘෂ්ටියක් කියලා කියනවා. දැන් එතකොට මෙතන සිදුවෙන කාරණේ තමයි මේ වේදනාව අල්ලා ගැනීම තුළ තමයි විඳින්නා හැදෙන්නේ. විඳින්නා යන ශරීරය නෙමෙයි. විඳින්න යන බාර ගැනීමයි. අපිට තියාගන්න මේ කාරණාව. එතකොට දැන් මේ ස්කන්ධ පහ ඇති වී නැති වී යන කටයුත්තේදී වේදනාව අල්ලා ගත්තොත් ඒ ස්කන්ධ පහ උපාදාන ස්කන්ධ වෙනවා. උපාදාන ස්කන්ධ කියන එකේ තේරුම මොකද්ද? විඳින්නෙක් ඉන්නවා කියන එක. විඳින්න එතකොට ඒ ස්කන්ධ පහේ ඉන්නේ වෙන කොටවත් නෙවෙයි. විඳීම බාර ගැනීමමයි විඳින්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ජීවිතය ගත කරනකොට හැම මොහොතකම කරනු ලබන්නේ ඔය අපකරණාසී දියෝකයි කියන පහෙන් සමනෝදාරින් උපදින්නව මේ පස්සපත්‍ය වේදනා අර්ථකප ධර්මණක් එකපටේතු කරන්නේ ඒක. ඒ අරමුණ එක කටයුතු කිරීමේදී පුතර්ජන භාවයේ සිදු වෙන්නේ වේදනාව මිත්‍ය සුඛාත්මකට ගන්න එක. අන්න එතකොට වේදනාව මම වුණා. වේදනාව මගේ වුණා. වේදනාව මගේ ආත්මය වුණා. දැන් නැති වුණාට ඒක නැති වුණාට ඒ නැති වෙන එක නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. දැන් නැති වුණාට වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන වෙලා තමයි නැති වෙලා තියෙන්නේ. එමුනම් මෙන්න මේ වේදිත සුඛයේ කියන තේරුම ඇති නැති වෙන ස්කන්ධ පංචකයන් තමන්ට කැමති පරිදි ඇලීම් මුලාව සහ ගැටීම් මුලාව වශයෙන් ඇලීම් මුලාව කියන්නේ ලෝභ මෝහ ගැටීම් මුලාව කියන්නේ දේශ මෝහ වශයෙන් අල්ලගෙන විඳින එක තමයි මේ විස්සක අස්සක අපතුඥාන වරියානම් අදස්ථාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ කියලා පැහැදිලි කරන පිටක බුද්ධ වචනේ සඳහන් කරන්නේ ලෝකේ ඉන්න අස්සක පුතඥය කියලා කියන්නේ ස්කන්ධ පංචකයාගේ ඉපදීමමරීම තේරුම් නොගත්ත ඕනෑම කෙනෙක් ඔහු මේ ආර්ය ධර්මයේ තමයි ස්කන්ධ පංචකයේ හට ගැනීමෙ විවිධ කිසිම අල්ලගන්න දෙයක් නැහැ තණ්හා කරන්න දෙයක් නැහැ කියන එක. ඒක තේරුම් ගන්න ඉස්සර වෙලා මොකද කරන්නේ? ඔය කියන විදිහට ඒක මම, මගේ, ඒක මගේ කියලා අල්ල ගැනීම තුළින් ඕන් මමක් හදා ගන්නවා. සැප වේදනාවේදී සැප වේදනාවම, දුක් වේදනාවේදී දුක් වේදනාවම අල්ලගත්තාම, බයේදී බය අල්ලගත්තාම බයමම සතුටේදී සතුට අල්ලගත්තාම සතුටමම. වෛරයේදී වෛරය මික්කට ගත්තාම වෛරයයි නම. මේ තමයි මෙහෙම කියන්නේ සහේතුක. ආනන්ද හැමදිරෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසන කයක් තියෙනවා. ස්වාමීනි මම මම කියලා කියන කොතනක ඉඳන් මම හටගන්නේ. ආනන්දින් යම් කෙනෙකු සිටි ලෝභයේ පවතිද ලෝභයයි නම කියන්නේ. දේශයේ පවතිද දේශයයි නම කියන්නේ. වෛරයේ පවතිද වෛරයයි නම කියන්නේ. ඇලීම පවතිද ඇලීමයි නම කියන්නේ. එතකොට ඒ ස්කන්ධ පංචකයන්ගේ මම කියන්නේ ඉස්සෙල්ලා තිබුණ දෙයක් හරි පස්සේ තියෙන දෙයක් හරි නේ. ඒ අරමුණම අල්ලා ගැනීම, බාර ගැනීම, නිස්කපට ගැනීම. දැන් මෙන්න මේ උපදිසුඛයේ කියන එකේ තේරුම මේ විඳින්නා සහිත සුඛය කියන්නේ මෙන්න මේ විඳීම බාර ගැනීමයි විඳින්නා. ඒ සුඛය ඊට පස්සේ මෙන්න මෙහෙම අපට වර්ණ කරන්න පුළුවන්. අර තමන්ගේ සැකපරමැති පුද්ගලයා අනුන්ට හිංසා කළොත් යොදන් දෙන හිංසති නම් එහෙනම් ඔහුට මේ සැප නෙමෙයි හම්බ වෙන්නේ පිටසංගත සහ නිර්සතුන් අපාගතකුන් වශයෙන් දුක් වේදනා. ඊට මෙහා පැත්තේ යහපත් කාරණා කරන්ට ගියොත් අපි අන් අයගේ යහපත සඳහා අන්න ඒ කාරණා නිසා ඔහුට මේ වේදනාව අල්ලා ගැනීමෙන් උපාදාන සිදු වෙන එක නවත්වන්න බැහැ. ඒකට හම්බ වෙන්නේ ඊට පස්සේ උපදි වේපක්කා කියලා කියන්නේ විපාක හම්බ වෙයි. අන්නේ ඒ විඳින්නා සහිත සැපේට හම් වෙන විපාක තමයි ඊට පස්සේ මිනිසුන් අතර ලැබෙන ආයවරණ සැප බල සහ දෙවියන් අතර ලැබෙන කම්සුව කියලා කියන්නේ. ඒක වේදිත සුඛයක් මතක තියාගන්න. මේ වේදිත සුඛය තුල විඳින්නා ඉන්නවා. වෙන තුලක් ඉන්නවා, තව තුලක් ඉන්නවා. එතනින් එහාට මේක තේරුම් ගන්න වෙනවා. මෙන්න මෙහිමයි ඒක තේරුම් ගන්න. ඔය වේදිත සුඛය පිළිබඳව කටකට කරගෙන යාමේදී යම් යම් හයත ඔය අරමුණු එන එක පිළිබඳව යම් කිසි විමසිල්ලක් කළොත් අරමුණු වෙන්ට නොදී කිසියම් අරමුණක් කරන් තද කරගෙන හිටියොත් නැසෙ නම් සමහර විට බුද්ධ වන්දනා වාදී දෙයක් කරාගෙන හිටියොත් ඒ කෙරෙහි අවධානයෙන් යොක්තව ඔවුන්ට දැනෙනවා ඔවුන්ගේ සිතට කිසියම් ආකාරයක මේ අරමුණු නැති අතක් අරමුණු දෙකක් අතර පරතරයක් කියලා හිතාගන්න. එතකොට මෙන්න මේ තත්ත්වයක් තියෙනවා එක කෙනෙක් හොයාගන්න හොඳයි කියන තියෙන බව. නමුත් එතන ඊට පස්සේ සිදු වෙන කාරණයක් තමයි අත්තිල මතානුයෝගින්ගේ මෙන්න මේ අරමුණු දෙකක් අපිට පරතරය වැඩි දියුණු කරන්න. වැඩියෙන් මේ වෙලාවට ඉන්න ඕන උත්සාහ කරන ලැබුවා. අන්නේ උත්සාහ කිරීම කියන මේ தත්වයන් අපි හොයාගත්ත අපි කියන මේ 1982 83 කාලේ. අද ඔය සමාජයේ විද්‍යාවන චිත්තසක්ති දෙකක් අතර පරතරය කියලා කතා කරන තැන පිළිබඳව මම පෙන්වන්න හදන්නේ එතන තියෙන නිත්‍යා දෘෂ්ටිය සහ එතන තියෙන අත්තිල මතාන යෝගී බව දන්නේ නැහැ මේ අය. මේ தත්ත්වය මෙහෙම දිනු කරන්න නැවත නැවත මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන එක මම මේ විදිහට පෙන්වන්නම්. ඔබ ඔය වැව් තියෙන ප්‍රදේශයකට ගිහින් තියෙනවා නම් කල්පනා කරන්න ඔය වැව් වල තියෙන ජලයේ මැත්තේ ජපන් ගැබරකෝ සැල්ලිනියා කියලා සහකාරිය. මේවා නිරන්තරයෙන් උත්සාහ කරන්නේ විවෘතකමක් පහළ දාන්න. ගෝයි මහත්තුරු හෝ සම්හර ගැමියන් වලට බහින තැනක් තියෙනවා නම් එතන පොඩ්ඩක් ඉඳ තියෙනවා. නමුත් සති දෙකක් එතෙන්ට නාන්න ගියේ නැත්නම් වහලා ගන්නවා. එතකොට මතක තියාගන්න උඩින් තියෙන සැල්වීන අපතින් ජලාශය. මෙන්න මේ සැල්වීනියා ඇස්ටි ජලාශය හමුවීම වගේ එකක් තමයි යම් කෙනෙකුට ඔය සිත පිළිබඳ විවසලිමත් වීමේදී වන්දනා කිරීම ආදී කාරණේකදී අරමුණු එන්නේ ස්වභාවයක් හම්බ වෙන එක. එහෙම එකක් තියෙන බව එදාට තේරෙනවා. ආපහු අපේ ලෝභ දේශ මොහයන් අවකාශ කර තියෙන බැවින් මෙතන ඉන්න බෑ නැවත වසා ගන්න ඕන කරනවා. ඊළඟට මම දැක්ලා තියෙනවා ගැණියන් ගත්ත තවත් ඉවරක්. මේ එනේක මේ නාන ප්‍රතිපල වැහෙන එක වරක් ගන්නට උන් මොකද කරන්නේ? කොටුවක් හදා ගන්නවා දැලක් හරි මොනවා හරි දාලා. දැන් වැව වට පුරා හැමතැනම මේ සැල්වීන් ඇති වෙනවට කොටුව තුරට එන්න විදිහක් නෑ ආරක්ෂා වෙලා කියලා. මෙන්න මේ වගේ එකක් තමයි ඔය ත්‍රික්ෂණයේ තේරුම් නොගෙන අනිද්විපානාත්ම තේරුම් ත්‍රික්ෂණ කියන්නේ ඒකමයි තේරුම් නොගෙන යන අය සම්පදාවනා මගින් හදා ගන්නා වූ සමාධිය. මේක හරියට අර ඉබ්බා සොෆී ආරක්ෂාව සඳහා හිස්සහ කකුල් හතර ඇතුළට ගත්තා වගේ කටුවතට. දැන් කටුව තුළ අනතුරක් නැහැ. නමුත් එළියට එන්න බැහැ අනතුරක් හැගතයි. අර කොටුව වගේ තැන ඊට පස්සේ ටික පල්ලි ඉන්න පුළුවන් කොටුවේ දැලදිරි යනතුර දිරා යනතුර. නමුත් තාතම මොකද වෙන්නේ අර සැල්වීන් යතියන නිසා ආයෙත් එළහිනවා. මෙන්න මේ වගේ තමයි මේ ධ්‍යාන කියන සත්‍යයන් අල්ලගත්තාම එතන එක එතන සුවය වුණත් නමුත් ඔවුන් දන්නේ නැහැ මේ මම කියන ස්වභාවය නොදන්නා නිසා ඒක මම බවට පත් වෙනවා. ඊපස් ධ්‍යානය මම වෙනවා. මට මෙතන මතක් වෙන ලස්සන කාරණයක් තියෙනවා. මේවත් ඉතින් සමහර අය මේ කවි කියනවා සමහර අය ගීත කියනවා සමහර අය ගාථා කියනවා තම තමන්ට ධර්ම කරුණු පැහැදිලි කරන්න උදාහරණ තිබුණාම කෝපු ගන්න මොකද බුදුන් වහන්සේගේ ගාථා කියලා කියන්නේ ගීතෙක් තරහා විශේෂිත ඒක අපි සර වලින් සදහතකින් ගායනා නොකළාට මේ වගේ මේ මට මතක් වෙන කාරණයක් තියෙනවා මෙන්න මෙහෙම සිරියහනේ තරුයිහිදී සුසුම් කෙලන රෑ මකුළු දැලින් සිරි සිරි වියන් බඳින රෑ. කෑගල්ල සාන්තමගේ අවිද්‍යාවෙන් ගිහුණ ගායකෙක් වශයෙන් සිදු ගායක සූරින් හරි රසවත් අර්ථයක් තියෙන ගීතයක් තියෙනවා මේවා රස විඳින දන්නේ නැති ඇතින සමාජය. ඊළඟට කියනවා යතලීෙන් නාරිල කාමල් පුති. සිරිලිමත් නැති ගෙදරක ඇඳක නිදාගෙන යතලී දිහා බලන් ඉන්න. කරලී කොහෙන්ද නාරිල කාමල් තියෙන්නේ? නමුත් අර කියපු මුල් පද දෙකින් කියනවා මේ ඔහුගේ සිතේ තියෙන පශ්චාත්තාපය. ඒ පශ්චාත්තාපය කියනවා සිතට පහළ වෙන සිතුවිලි රූප දෙන්නේ යටලිය තියෙනවා වගේ. නාරිලතා. නාරිලතා මල් කියන්නේ තමයි කාන්තා රූප වෙන පස්තුලින්. එතකොට අර මේ මම පෙන්වන්න හදන්නේ ඒ සිතේ පහළ වෙන දේ තමයි ඔවුන්ට තේින්නේ යටලිය. මේක ඇත්තටම කාලෙකට ගීත රචකයන් හැටිනක් වෙනවා. අන්න ඒ කතාව මම ගත්තේ මොකද මේ ධ්‍යාන කියන තත්ත්වයන් පැහැදිලිවෙන ධ්‍යානයේදී ඔතන තියෙන්නේ කෙලස් මර්ධනයක්. තමන්ගේ ලෝභ දේශ මොහයන් වටහාගෙන නැහැ ශූන්‍ය කරලා නැහැ ඒවා ඉන්නේ හේතු තියෙනවා. මේ මර්ධනය කරොත් ඕනෑම දෙයක් සාමාන්‍ය මර්ධනය කරනවා කියන්නේ යටපත් කරනවා ඒක උත්සාහ කරනවා වෙන පැත්තකින් මතුවෙන්නේ. ඔබට මේ අත්දැකීම තියෙනවා නම් මතක් කරගන්න. ඔය තුන වර්ගයක් තියෙනවා ඉලුක් කියලා. මේ ඉලුක් කියන කොටස විමහත්තුරු වඳ කරන්න මොකද කරන්නේ පිටුරු දානවා උදී. නැත්තම් ගින්දර තියෙනවා. පිටුරු දැම්මොත් ඒකට සමරනවා ගින්දර පිටත් ඒකට සමරනවා ඊළඟ වැස්සේදී ඊට යටින් ඈතින් ඇවිදින් මත වෙනවා. එතන නැති වුණාට තව ටිකක් ඇහැින් මත වෙනවා. අන්න ඒ වගේ මේ ප්ලේස්ලන් මර්ධනයේ ක්‍රීමේ ප්‍රතිඵලය තමයි ඥාන කියලා කියන්නේ. ඊට පස්සේ ඥාන වලින් හට ගන්නා වූ නාරිල සාමල් තමයි දිබ්බසෝත දිබ්බචක්කු පරිචිත් ඥානන හිම කියලා කියන්නේ. නමුත් පුදුන් අය මේවා උපදවා ගත්තොත් එන්නේ ඒවා ඔවුන්ගේ නම් බවට පත් වෙනවා. තේරුම් ගන්න මේ කාරණාව. දැන් අර එතනින් එහාට ගියාම පෙන්වන්නේ රූපී අරූපී ඥාන කියලා. අන්නර ප්ලේසියන් ඉන්ටර්නෙට් එක කොටුවක් අහගත්තා වගේ තමයි හිතනවා. නමුත් ඒ ධානයට නිමිත කාලයක් තමයි ගුරු කරගෙන තියා තියෙන්නේ ධානයේ කින්න පුළුවන් පෙර වුණාම ආයතර සැල්වීන් යල්ඩින් රහිනා වගේ ඒ ධාන පිහිවි යනවා. අරූපී ධානයත් එහෙමයි. ආකාස අනංචයතන අවිවසින් දක්. මොකද මේ පාර ධර්මයේ තේරුම් අරගෙන මමත්‍ය ශූන්‍ය කරන ගිය පාරක් නෙමෙයි. එමනම් ওই සිටුවේලි දෙකක් අතර පරතරය වැඩි වෙන කරන්න ගිය මාර්ගයේ මම කියන්නේ අත්දැකීම කාණ්‍ය වූයේ කියලා ඔක ගියාම ධර්මයෙන් තොර යන්නේ අන්තිමට මහ ලොකු දෙයක් හම්බ වෙවි. ඒක ආපහු මම කරගන්නවා. මේ රූපය මම කරගන්නවා, ශබ්දය මම කරගන්නවා වගේම ඊට පස්සේ අරූපී ධ්‍යාන ආදී ආත පුතග්ජනයක් වශයෙන් අරූපී ධානය මම බවට පත් වෙනවා. එතකොට වෙනත් අරමුණ නැති නිසා එහෙම අරමුණක් මේ සාන්ත බවක් දැනුණත් ඔක ඒක නමකට ඉන්නේ. ඒ නිසා තේරුම් ගන්න ඕන මේ ධර්ම හොයාගෙන යන ගමනේදී මේ සිතුවිලි දෙකක් අතර තරතරය හොයාගෙන වෙනම නිවනක් හොයාගෙන යන්නේ එතනම බුදුහමින් පෙන්වන්නේ. තේරුම් ගන්න. සංකිටේන පංචපාදානස්කන්ධ දුක්ඛ උපාදානය දුක උපාදානස්කන්ධ විපාදාන දුරුනම් උපාදානිනේ පංචස්කන්ධේ. ඒ පංචස්කන්ධේ කියන සිද්දයක් අතර තරතරය නෙමෙයි. ස්කන්ධ පහමයි. ස්කන්ධ පහේ මම ඉන්න කොටයි දුක ස්කන්ධ පහේ මම නැතිවම දුක කොහෙද තියෙන්නේ? අන්න ඉදක්ෂණා මාර්ගය. තව තේරුම් ගන්න ටිකක් කල මහාන ප්‍රවේහ හරි කොහේ හරි ඉඳලා ප්‍රතිසකේ සිවුර මේ ධර්මතාවයන් තේරුම් අරගෙන කියන්නේ නැවට පාඩම එහෙම කියන්න පුළුවන් කමක් නැහැ මේවා. ඒ නිසා හොඳින් සවන් දීලා තේරුම් ගන්න. දැන් එහෙමනම් මතක තියාගන්න කාරණයක්. වේදේස සුඛේ කියන එක අපායේ තියෙනවා. වේදේස සුඛේ කියන එක ප්‍රපංජන මිස් ලෝකෙත් තියෙනවා. වේදේස සුඛේ කියන එක දිව්‍ය ලෝකෙත් තියෙනවා. වේදේස සුඛේ කියන එක තමයි තියෙන්නේ සෝපී අරූපී බව කලල පවා. මොකද ඒ ස්කන්ධ පංචකය. තෞකාරයට පාපය කාරයාට පින ධ්‍යානලාභයාට ධ්‍යානය අරූපී ධ්‍යානාට අරූපී ධ්‍යානය එය අල්ලගෙන ඉන්නේකෝ එතකොට උටේ මම එහෙනම් එතන ඉඳින්නෙක් ඉන්නවානේ මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ ඔය කපි කතා කරන භාෂාවේ උපදි සුඛේ කියලා දැන් මේ සුඛය පිළිබඳව බුදුන් වහන්සේගේ පැක්ෂිරුයි අපට තේරුම් ගන්න වෙනවා ඔය අපි අද සමාජයේ මීටර් කිලෝමීටර් ලීටර් වගේ දේවල් වලින් නම් ධාරිකාවන් නැන්නේ බුද්ධ කාලේ නම් මනෝන් දන්දක් තිබිලා තියෙනවා 16 සහ 16 එක කියලා හැම දෙයක්ම. ඉතින් මම එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දහරනවා. මෙන්න මේ වගේ ගාථාවක් තියෙනවා. ඔකට වෙනත් තැනකින් මම ඒක ගන්න. විපස්සමානෝ ඥානේති උභෝ අන්තේ සුමේදසෝ. නුවණින් විමසල බැලුවොත් මේ අන්ත දෙක දෙකේ මනෝ අන්ත දෙකද උපදිසුඛිය සහ නිර්පදිසුඛිය කියන එක. තණ්හක්කේ සුඛස්සිතේ කලං නග්ගන්ති සූනස තණ්හක්කේ සුඛය කියලා කියන්නේ නිරපති සුඛය. නිරපති සුඛය හා සංසන්දනය කිරීමේදී උපදි සුඛය අර නිරපති සුඛයෙන් 16 එකක් තරම්වත් නැහැ කියලායි පෙන්වලා තියෙන්නේ. දැන් සමාජයේ තේරුම් ගත යුතු දේ තමයි ඉපදී මිය යනතිත් මුළු ජීවිත කාලයම කාලය ධනය සනේකට කරලා පුතග්ජනෙත් පසෙන් නම් ඔබ හොයන සැප 16 එකක් තුළට හිතලා ඒ විතරක් නෙමෙයි 16 එකක් විඳින්න ගිහිල්ලා කරන වැඩ නිසා අනන්ත දුක් පීඩා වලටත් මහ දෙන්න සිද්ධ වෙනවා. ඒකයි මේ උපරිසුකයේ තියෙන දුක්යක් උත්පින්න සිද්ධ වෙනවා. ඒ වගේම මේක තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා මෙතනදී. ඔබේ මව්පියන්, ඔබේ ගුරුවරුන්, දරුවන් වශයෙන් එහෙම හිතන්න. නැත්නම් ප්‍රවේශයන් වශයෙන් හිතන්න ඔබේ පාලකයන්. මේ කවුරු හෝ ඔබට මේ ලබා දෙන්න උත්සාහ කරන අධ්‍යාපනයෙන් රැකියාවෙන් සහ යටිතල පහවකම් වලින් මොනවද ලබා දෙන්න හදන්නේ? ඔන්නයේ උපදි සුඛය. 16 එකේ සුඛය. කිසිම දවසක පාලකෙන් හෝ මව්පියන්ට හෝ ගුරුවරුන්ට හෝ වෙනත් කිසියෙකුට ඔබට නිරපදි සුඛය ලබා දෙන්න නැහැ. එන්නම් ඔබේ පූර්ණ කාලීනව සටන මේ 16 එකක සැපයක් අරගෙන ඇති කියලා නතර වෙන්න. කවුද කැමති වැටුප්පල වර්ධනයක් සහිත උසස් වීමක් දෙනවා නම් බාර ගන්න තියෙන්නේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් ඉන්නවාද ඕනෑම කෙනෙක් ඊළඟ වැටුප්පලේ සමග උසස් වීමකට යන්න කැමති වෙනවා මොකද ඒක ඇත්ත දාස්වාදයක් වෙනවා එහෙනම් මේ 16 එකේ සුඛය විඳින්න ගිහිල්ලා සසරේ අපායේ සිට රූපී අරූපී බවතල දක්වා එළදින ගමන යන්න සිදු වෙනවාම ඉවරයකුත් නැත්නම් ඒක තව විඳින්න සිදු වෙන දුක්ඛ සංවරාව කොච්චරද කියලා නිමාවුත් නැත්නම් මේ 16 එක පිටුපස ලුහු බඳින මෝඩකම අතරින්ට අවශ්‍ය නෝනක් ඔබ ළඟ නැද්ද? ඊට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේනය හොයාගෙන යාමේ කල්පනාවක් ඔබ ළඟ නැද්ද? ඊට පස්සේ හොයාගන්න සිද්ධ වෙනවා මේ විඳින්නා සහිත සුඛයේ තියෙන දුක්ඛම් කටළු කොට විඳින්නා නැති සුඛයේ සිදු තියෙන කියලා හොයන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණාව අපි ඊළඟට පැහැදිලි කරගන්න වෙනවා මේ නිරුත්පදි කියන වචනේ. නිරුත්පදි කියන්නේ උපදි නැති. එතන පැහැදිලි කරන්නේ උපදි කියන එකේ තේරුම වේදනාව බාරගන්නේ නැති. වේදනාවක් ඇත, සංඥාවක් ඇත, සංඛාරයක් ඇත, විඥානයක් ඇත. නමුත් බාරගන්නේ නැහැ. බාරගන්නා කවුද? බාරගන්නා නැති වෙන්නේ කෙසේද? බාරගන්නා නැති කරගන්නේ කෙසේද? බාරගන්නා වර්ධනය වන්නේ කෙසේද? මෙන්න මේවා අපි මනමින් තේරුම් ගන්න ඕන කාරණාවක්. කොහොමද බාරගන්නා වර්ධනය වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉදිරි දිනකදී මාමේ සූත්‍රය ඔබට පැහැදිලි කරන්නම්. මේකට කියන්නේ පරිහාන ධම්ම සූත්‍රය කියලා. ඒ අන්තර්ගතය අද විස්තර කරන්නේ සාරාංශය විතරක් පැහැදිලි කරන්නම්. යම් කෙනෙක් ස්ත්‍රී හෝ පුරුෂ දී හෝ කරයි මේ පුජඥාන ස්වභාවයේ ඉඳගෙන ස්කන්ධ පංචකයාගේ ඉදීම හරීම තේරුම් නොගෙන ඔය කියන විදිහට උපදි විඳින්න යන්නේ නම් මම මගේ ආත්මික කරගෙන ළමා කාලයේ සිට මහලු කාලයේ දක්වා ශරීරයෙන් වැඩුණා වගේම හු ලෝභ දේශ මොහයන්ගෙන් වැඩෙනින් ධර්මයෙන් පිරිනන බව උන්වහන්සේලා දානවා. අර අපි හොයන 16න් 15ක තනසීම අහිමි වී ඒ සඳහා දොරගුළු විවර වෙන බව වෙනවට දොරගුළු වැසෙන බව සඳහන් කරනවා පරිහාන ධම්ම. එහෙනම් මේ පරිහාන ධම්ම කියනකින් පින්නන්නේ ප්‍රේෂණ මිනිස්සුන්ට මේක හොයන්න බැහැ කියන එක. ඊළඟට බේරුම් ගන්න ඕන එහෙනම් පරිහානේ වළක්වා ගන්න එක කෙසේද? පරිහානියටපත් වීම වළක්වා ගන්න එක කෙසේද? අන්න එතෙන් තමයි අපට අවශ්‍ය වෙන්නේ මේ අරියස්ස විනේ තියෙන වචනේ. නැත්නම් ආර්ය සත්‍ය ආර්ය ධර්මී තියෙන වචනේ. අපට තබා ගන්න බුදුරජාණන් වහන්සේගේ මේ විනය තුළ, මේ ශික්ෂණය තුළ, මේ විදින්න ඉවත් කිරීමේ ක්‍රමය තියෙනවා ස්කන්ධ පංචකය ආර්ය ඉදීම මැරීම තුළ. දැන් ඇසින් ස්කන්ධ පංචකයක් හටු වෙනකොට ඒකම රූප රූපයයි මම වෙන්නේ. ඒ සමග ඇලීම් ගැටීම් තමයි. එතනයි ඒකේ මම ඉවත් කරගන්න ඕනේ. නාසයෙන් ගන්ධයක් පිටිනකොට ඒතන ශබ්ද ගන්ධ රූපයයි මම වෙන්නේ. එතනයි ඇලීම් ගැටීම් තමයි. එතනෙනයි ඒ මම ඉවත් කරගන්න ඕනේ. මේ මම යනු දිගින් දිගටම ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ ස්කන්ධ පංචකේ අල්ලා ගැනීමෙන් ඇති කරගන්නා මුලාව නිසා තමයි එයට සක්කාය දිච්ච කියලා කියන්නේ. තේරුම් ගන්න මේ වශයෙන් සක්කාය යනු ඔය පසපච්චා වේදනා වලින් හට ගන්නා වූ ඉන්ද්‍රියයන්ගෙන් හට ගන්නා වූ ආරම්මණය රූප වේදනා සංඥා සංකාර වශයෙන් හඳුනා විඥාන වශයෙන් හඳුනා ගැනීමට තමයි සක්කාය කියන්නේ. සක්කාය කියන්නේ ස්කන්ධ පංචකක නමක්. දිට්ඨිය යනු ඔය අල්ලා ගැනීමට නමක් එවිට පංච උපාදානස්කන්ධය. දැන් එතකොට ස්කන්ධ පහෙන් පහට නෙමෙයිද සක්කාය දිට්ඨිය තියෙන්නේ. ඒ ස්කන්ධ පහෙන් පහට දැකලා නෙවෙයිද සක්කාය දිට්ඨිය කඩන්ත වෙන්නේ. එක දවසක් කරනවා කියලා දක්කාය දිත්තේ එහෙම ඉතින් ඉවර වෙන්නේ නැහැ. ඒක විතරයි නැත්. ඒ නිසාට තියෙන්නේ නැහැ ආයෙත් දිත්තේ තියෙනවා. අපි හිතන් ඉන්නවා මේ එක දවසෙන් දක්කාය දිත්තේ කරනවා ආයෙ කවදාවත් කඩන්න නැහැ කියලා. නෑ දසවන් වෝජන පිළිබඳ සමීක්ෂණයේ තිරීමේදී මට ඇති වෙන ගැටලුව තමයි මා ඉදිරි දවසට පැහැදිලි කරනවා. ඇයි සංයෝජන 10 අගට අවිද්‍යාවක් තියෙන්නේ? මොනවා මොනවා කඩාගෙන ගියත් වෙනා අගට අවිද්‍යාවක් තියෙනවා කියන කේ තේරුම කැරිලා නැහැ කියන එක. ඒ පිළිබඳව ධර්ම දේශනාවක් කරන්නේ ගුවන්විදුලියෝස්සේ 6-7 වෙනි ධර්ම දේශනාවෙදි කරලා තිබෙනවා. නමුත් ඒක බොහෝ දිනකට අසන්ත ලැබී නැති බවයි අපිට දැනගන්න ලැබෙන්නේ. සංයෝජන පිළිබඳව අපි ඉතිරි දවසට බදාදා රාත්‍රියේදී ඔබට ඇසෙන්න සලස්වන්නම් විස්මිත දෙයක් පැහැදිලි කිරීමක් කරලා. ඒ නිසා අපිට මේ කාරණේ තේරුම් ගන්න වෙනවා මේ විච්‍ය කියන එක. සක්කාය කියන එක අර ඇසකන නාසය දියකය කියන හෝ මනෝද්වාරය කියන මේවායින් ආරම්මණයක් ගැනීමේදී තමයි මේ රූප වේදනා සංඥා සංකාර කියන පහට ගන්න විඥාන කියන්නේ. එතනදීම තමයි අපට ඇලීම සහ ගැටීම, ඇලීම සමුලාව සහ ගැටීම මුලාව පිටින්ට වීම තුළ පස්සපස්ස වේදනා වේදනා පස්ස ගන්නවා. තුල තමයි මේ දිට්ඨිය ඇති වෙන්නේ. දිට්ඨිය ඇති වෙනකොට එතන නිත්‍යයි අනිත්‍ය නෙමෙයි මතක තියාගන්න. එතකොට යම්කිසි බුද්ධමේ පුදංජන භාවයේ තුළ නම් ඉන්නේ ਉਹ මොන පැත්තින් සැපෙව්වත් වේදෙත් සුදෙව්වත් ඒ විඳින මම වශයෙන් බාර අරගෙන ඇති නැති වෙන සැපකත් නවත්ත ගන්න දරන උත්සාහයේදී සිටිනවා කල්ප ගානක් තිස්සේ කවදාවත් හම් වෙන්නේ නැහැ. එහෙමනම් දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාහරනවා මේ පැහැදිලි කිරීමේදී මේක වඩා උසස් සුඛයක් තියනවායි කියලා. ඒකට පැහැදිලි කරපු වචනේ තමයි මොකද්ද? නිරුත්පදී උපදී නැතුව අපි එකට ගන්න විඳින්නේ නැති වේදනාව බාර ගැනීමක් නැතුව නමුත් රූප වේදනා සංඥා සංකාර කියන පහ තිබෙනවා බාර ගන්නෙත් නැති කොහොමද මේ සිද්ධ වෙන්නේ අපි තේරුම් ගන්නට වෙනවා ආයත් කල්පනා කරන්න මේ සිද්ධියේදී රූප වේදනා සංඥා සංකාර පහකින් සිද්ධියේදී යලි තේරුම් කරගන්න මේ කාරණාව ඕනෑම රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ආරම්මණයක් අපි විඳින්න යනකොට අපි බාහිරෙන් විඳින්න යන දේ අපි හිතනවා බාහිර තියෙන දේය කියලා. නමුත් මේ අරමුණක් දැන ගැනීම පිළිබඳ කතා කිරීමේදී ප්‍රසාදයේ ගෝචර රූපයේ ආලෝකයේ තමතර වෙනවා නේද මානසිකාරය කියලා කොටස. මානසිකාරයේ තිබෙන්නේ මින් පෙර හඳුනාගත් මතයක් නෙවෙයි. වැරදි ආකාරයේ හඳුනාගත්තත් හඳුන්වා දෙන්නේ ආපු විදිහට. දැන් මමෝබ ගැන වැරදි අවබෝධයක් තිබුණේ කියලා සමහර අය කියන්නේ. ඒ වගේම හරි පුද්ගලයේ සම්බන්ධයෙන් වැරදි පුද්ගලයේ සම්බන්ධයෙන් හරි අදහසක් තියාගන්න පුළුවන්. ඒක තමයි Taman ඇති කරගන්නා වූ මතය. මානසිකාරය කියලා කතා කරන්නේ. මේ විදිහට අපිට මේ ලෝකයේ එක එක සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ නිගමන තියෙනවා. පූර නිගමනක් එක්ක තමයි අපි සමාජෙස් බලන්නේ. එතකොට අපිට පෙනෙන්නේ අපට ඕන විදිහට. පේන විදිහට පෙනෙන්නේ හැකවද? මේ පිළිබඳ උදාහරණයක් මම පසුගිය දවස්වල පැහැදිලි කළා. ඇඟිලි තුනක් උදව් කරගෙන ඒ ඇඟිලි තුන බුදු ධම්ම සංගයෙන් දැකීමක් සහ ඒ ඇඟිලි තුන එකට දැස සහ එකතන වශයෙන් පෙනීම උදව් කරලා. එතකොට මේ ඇඟිලි තුනේ කිසිම දෙයක් පිළිබඳ නැහැ. ඒ පුද්ගලයාගේ බුද්ධියේ මෞලිකමේ හැටියට තමයි ඒක කියන්නේ. මෙන්න මේ ලෝකයක් සමග ගනුදෙනු කරන්ට යාම තුළ මෙන්න මේ අපට පෞද්ගලිකත්වය තියෙනවා, ත්‍ස්යක් තියෙනවා. මේ පෞද්ගලිකත්වයේ තිබෙන්නේ අපේ පෞද්ගලික මතිමතාන්ත අදාළ ප්‍රතිපදාවක්. ඒවන් එක තමයි අපි බලන්නේ. ඒක තමයි අපි අතීතයේ සිට මේවට මුහුණ දෙනවායි කියලා කියන්නේ. වර්තමානෙ නෙමෙයි මේ අතීතය. එතන ඒ කොටස තමයි ගැටෙන්නා කියලා කියන්නේ. අත්ක තියාගන්න. ගැටෙන්නා යන තමන්ගේ ස්කන්ධ පංචකයන් හට ගන්න වෙලාවට මින්තර තමන් විසින් අවකාශ කළා වූ හේතු වර්තමානයේ තැන්නේ. දැන් මේ ගැටෙන්නාගේ ස්වභාවය තමයි තමන්ට කැමති විදිහට ලෝක දේවල් සිදු වෙනවට කැමති. ඒක ඉතින් නොවනකොට ඊට පස්සේ ඔබේ සඳහන් කරන්න කරන්නේ. ගැටෙන්නා වගේම ඇලෙන්නාත් සංහාව මතක තියාගන්න. ගැටෙන්නාත් සංහාව ඇලෙන්නාත් සංහාව. එතකොට සංහාව සමගනම් අපි වාසය කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළනවා ඒ පුද්ගලයා නගරයේ හිටියත් වනාන්තරයේ හිටියත් ආරණ්‍යයේ හිටියත් කොහේ හිටියත් දෙන්නේ එක් වාසය කරනවායි කියලා. ඔය ඒ සඳහා බද්දීතරත්ත කියලා සූත්‍ර වර්ගයක් වෙනම තියෙනවා. ඒකේ පැහැදිලි කරන්නේ මේ දෙන්නේ එක් කියනවා කියලා කියන්නේ මේ කාමරයක දෙන්නේ එක් ඉන්නවා, ඇඳට දෙන්නේ එක් ඉන්නවා කියන කතාව වගේ නෙමෙයි. සමාන්න කොතන කොහේ ජීවත් වුණත් තමන්ගේ හිත ඇතුලේ ඉන්නවා ලෝකෙත් එක්කලා ගැටෙන කෙනෙක්. එකට සංහාව කියලා ඉත පැහැදිලි කරන්න තියෙන්නේ. සංහාව එක්ක වාසය කරනවා නම් එතන භාවනාවක් නෑ. හැම විටම දෙන්නේ කිපින්නේ දෙන්නේ කිප්ප ඉන්නකොට ගැටීමක් පවතිනවා කියන එක පෙන්වලා තියෙනවා. මේ සංහාව මගේ මතකයේ තියෙන තව උදාහරණයක් දෙන්නම්. මේවා ටික ටික අහලා තේරුම් ගන්න වෙනවා. මේ ධර්මග්‍රන්ථවල තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. එක ස්වාමීන් වහන්සේ නමක් වෙනසුනා වඩිනකොට අම්මා කෙනෙක් දීපලනා දැක්කා. ඉන්දියානු සමාජයේ කුල පාවිච්චි කරන්නේ අපි වගේ. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේට පෙනෙනවා මේ අම්මගේ අත් දෙකේ තියෙන වල දෙවල ස්වභාවය. එක අතක වල දෙකක් තියෙනවා. අනිත් පැත්තේ කවරල්ලයි තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ දකින්නවා ගැටෙන්නේ වල දෙකක් තියෙන තැන. තනි වලල්ලේ ගැටීමක් නැහැ කියන එක දකින්නවා. ඉතින් අපි ඒක තේරුම් ගන්න තුරු විපරණාවයට අදහස් වෙනවා කියලා කියයි. නැති මොකද ජනප්‍රිය කටයුත්තේ කුමුදවල විපලන කටයුත්ත කරලා මනස රහත් වෙන්නේ. විපලන අනේ දැක්කේ. ඒ සිද්ධියන් අර එක ඇඟිල්ලෙන් බුද්ධ රත්නය දැක්ක වගේ මේ වලලු දෙක තුලින් උන්වහන්සේ දකිනවා. තමන්ගේ ඇසට කනට නාසයට දෙයට නොවිත ස්කන්ධ පහ පහළ වෙන විට බාහිරෙන් රූප රූපය හට ගන්නවා තමයි. ඒක අපිට ලෝකෙ හඳුනා ගන්න අවශ්‍ය ස්කන්ධ කියන්නේ. ඒක තමන් කැමති පරිදි හසුරවන්ට යන්නා වූ විඳින්නෙක් බාරගන්නෙක් තමන්ගේ හිතේ ඉන්නවා නම් ඒක තමයි තෘෂ්ණාව කියන්නේ. ඒ තෘෂ්ණාව එක්කයි ගැටෙන්නේ අන්න වලලු දෙක. දෙන්නෙක් ඉන්න නිසායි ගැටෙන්නේ. මම සහ මා කැමති ආරම්භනේ. අතර ගැටුම. මගේ රුචිකත්වය අතර ගැටුම. නමුත් අපට මේ අතීතයෙන් හදාගත්තා වූ මම කියන එක ඉවත් කරගන්න පුළුවන් වෙන දවසට අපට මතයක් නැත්නම් වර්තමානයට මුහුණ දීමේ. ගැටෙන්නේ නැත්නම් තනිවලල්ල කොහොමද දෙපෙන්නේ දුක නැති වූ තැන කියලා කියන්නේ අන්න ඔකයි පින්නතුනි දුක යන ඇලීම ගැටීම නිසා හට ගන්නා වූ ලෝභ දේශ මොහයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හට ගන්නා වූ හානිය විනාශය ලෝභ දේශ මොහමයි මම කියලා කියන්නේ ඒවා නැති වුණ දවසට ලෝභ දේශ මොහ උපදින්නේ නැත්නම් කායිකව ගැටෙන්නේ එහෙනම් මේ මඟ අනුගමනය කරන්නේ මොකද්ද මේක නැති කරගන්න මොනවද අපි කරන්න ඕන මෙන්න මේ කරන වැඩේට තමයි බුදුරජාණන් වහන්සේ භාවනාව කියලා පෙන්වලා තියෙන්නේ. භාවනාව මගින් මේක ඉවත් කරගන්න පුළුවන්. අවෝධය මගින් කරන්න පුළුවන්කමක් තියෙනවා. සම්මර්ථනය වගේ මේ විස්තර ඉදිරියට පැහැදිලි කරන්න බලනවා. දැන් අපි තේරුම් ගන්න ඕන ඔබට යම් වයසක් තියෙනවා නම් මේ වනවිට. ඔබ මේ වයස දක්වා ආපු ගමනේදී ඔබට සංස්කාරයන්ගේ අනිමුක්ඛානාත්මේ කවුරුත් කියලා දෙන්නේ නැත්නම්. ඔබ සංස්කාරයන් නිසුකවක් මොකට ගන්නේ? මම හොගේ මගේ ආත්මකට අවකාශ කළා වූ ලෝභ, දේශ, මෝහ මූල ගොඩක් ඔබට තියෙනවා. ඒවත් තණ්හා අංශ ගොඩක් ඔබට තියෙනවා. තිබෙනවා කියන එක මා දෙන්නන්නේ තිබෙන තැනක් තියෙනවා කියලා නෙමෙයි. සමහර උදාහරණ යලිත් මතක් කරගන්න තිබෙනවා කියන එක අදහලන්නේ මෙහෙමයි. අපිට විනිපෙච්චික පුරක් අරගෙන අපි තින්දර වෙන අදහසකින් පිළියකින් සූරලා බලමු. වැරදි මාර්ගයක් ගමන් කවදාවත් ඒ ගින අපට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ ගිනි කූර අපි ගැටෙන්න ඕන තැන හත්තල බලමු. එතකොට ගිනි ගන්නවානේ. ඒ ගිනි ගන්නවා කියන එකෙන් කියන්නේ ඒක තුළ ගිනි ගැනීමට අවශ්‍ය හේතුව තිබුණා කියන එක. නමුත් හේතුව තේන්නේ නැහැනේ. අන්න ඒ වගේ මේ සසර නැවතුකදීමට ඔබට දුක් ගෙනත් දීමට අවශ්‍ය හේතුව තියෙනවා. නමුත් ඒක අර ගිනි කූර තුළ ගින්නට තේන්නේ නැතුව වගේ ඔබට තේන්නේ නමුත් ඔබ දැනගන්න ඕනේ සමාජ සම්පතේ ප්‍රීමේදී ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කීර්තියෙන්, කෝපයෙන් යම් මොහතක මත් වෙනවද? මත් වෙලා තිරසනෙක් සේ හැසිරෙනවද? එහෙනම් අන්න ගින්දරපත් වුණා. පත්ුනේ ඔබ ළඟ තිබුණ නිසා. මේ අවකාශ කලා වූ තණ්හා අනුසයන් ක්ෂේත්‍රාන්ත වෙනවා. නමුත් ඒ අවකාශයේදී ක්ෂේත්‍ර කරන්න බෑ. වර්තමානයේට ඉන්න වෙනවා. ගැටෙනකොට තමයි දකින්න ඕන වෙන්නේ. ගැටෙනකොට දකින්න සිද්ධිය කොහොමද අපි කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න. මෙන්න මේක මෙහෙම හිතා ගන්න. දැන් බලන්න අපි ආයෙත් අර කතා කරපු මේ පස්සපච්චා වේදනා කියන තැන තේන්නවනවා. අපි ඒක මේ මොහොතේ ගන්න ඇත නැතුව කනෝදා කරගන්නකො අපි. එතකොට එතනත් පින්නම් සංගති පස්සෝ තමයි. ඒ කියන්නේ සෝත ප්‍රසාදය, ශබ්ද රූපය, සෝත විඥානය. කන ඇතුලේ කන්දරය තුළ ප්‍රසාදය තුළ හටගන්නේ. එන්න දැන් ශබ්ද තරංගයෙන් කනේ සිදු රස වෙනකොට මෙතන ස්පර්ශ වෙනකොට එතන තමයි මේ පස්ස වෙන්නේ. දැන් මේ ශබ්දය මිහිරියකත් අමිහිරියකත් කුලාගේ ශබ්දයක් පරිසරයෙන් ශබ්දයක් ආදී වශයෙන් හඳුනා ගන්නවා සංඥාවෙන්. හඳුනා ගන්න පස්ස පච්චා වේදනා ස්පර්ශයෙන් තුළ වේදනාව හටගන්නවා. වේදනාවට දැන් අන්න ප්‍රියනම් ප්‍රිය ආකාරයෙන් ඇලීමක්, අප්‍රියනම් ගැටෙන ආකාරයෙන් ගැටීමක් එකක් ඇලීමක් ගන්නවා. දැන් බලන්න. තණ්හා පච්චයා උපාදානං. තණ්හාව තමයි ප්‍රත්‍ය වෙන්නේ මේ උපාදානෙහිවත් මම කොට ගැනීමකට, අල්ලා ගැනීමකට. දැන් තේරුම් ගන්න. මෙන්න මේ තණ්හාව ශේෂයක්වත් නැතුව නිරෝධ කිරීමෙන් තමයි අපට නැවත උපතක් සඳහා උපාදාන හේතු නිම කරන්න පුළුවන්. එතකොට කොහොමද අපි මේ මොහොතේ කරන්නේ? දැන් මේ තණ්හාව හටගන්න වෙලාවට තණ්හා නැති කරන්න ඔළුව පිරලා පොන්දේ පිරලා එහෙම නැත්නම් ලෝසා පවුඩර් දාලා සුදු ගන්න අතර ලෑස් වෙලා ඉඳගෙන කරන්න පුළුවන් භාවනා අපිට හිතනවා මේක. එහෙම තමයි අපේ රටේ බොහෝ දෙනෙක් කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ සූදානම් වෙලා ඉඳගෙන බලානින්නේ. ඔව් එහෙම සමත තියෙන පැත්තක් තියෙනවා ඒක වැඩියෙන් කරන්න ඕන වනාන්තරේ කියන්නේ දේවල් වෙනම ඒවා කරන්න බෑ. නමුත් මේක තේරුම් ගන්නවා නම් තේරුම් ගැනීමේදී සූදානම් වෙන්න වෙලාවක් නැහැ. මේ මොහොත කොයි වෙලාවෙ ඒ විදිහ කියලා කියන්න බෑ. මට නාමයකට උදාහරණයක් කියලා තියෙනවා. යමෙක් හිතන්න හොරකම් කරන්න එනවායි කියලා හොරෙක් දැනුම් දීලා තියෙනවායි කියලා. එහෙනම් මොකද කරන්නේ? ආරක්ෂක වෙනදා හරි හොරා අල්ලන්න සූදානම් වෙන්නවා. සූදානම් ඉන්නව තාක්කල් හොරා ඉන්නේ නැහැ. මොකද හොරා විහිටි දන්නවානේ. හොරා දන්නවා මං අල්ලන්න ඉන්නවායි කියලා. ඒගොල්ලෝ භාවනා කරන ලෑස්ති ලයින තාක්කල් ඔබේ ලෝදේ තමයි එන්නේ නේ බයෙන් දිනවා. නමුත් සොරෙක් ඇල්ලීමට සොරෙක් යොදන්න ඕන. ඒ හොරේටත් හොරෙන් දිනු කරන්නා වූ සිහියකින් නොදන්නවා අපි රැකවල්ලා අයින්ත වෙනවා. නිින්ද හැරුණු විට ඉතුරු කාල සීමාවේදීම කොතනදීද මගේ ලෝභය, මගේ ද්වේෂය, මගේ මෝහය, මගේ සිතමත් වෙලා එන්නේ කියන එක දැකගන්නට සති කියන චෛතසිකේ වඩන්ද වෙනවා. සතිපට්ඨානිය කියලා කියන රීති තෝරා ගැනීම කියලා වචනයක් කියව කමනින් මේක සිද්ධවන්නේ නැහැ. සති කියන්නේ කුසලයි සිත් එක දිනු කරන්න වෙනවා. දැන් මේක තමයි තේරුම් ගන්න තවන කාරණේ තමයි. මෙන්න මේ සංහා කියන වචනේ ගත්තාම ඒ අරමුණ විඳින්න ගිහිල්ලා විඳීම මම කොට ගත්තාම මමයි සංහාව, සංහාවයි මම, අල්ලා ගැනීමයි මම බලටපත් වෙන්නේ. එහෙම වුණොත් ඉවර නෑ. ආපෝ උපාදාන උපාදාන පච්චය බව. එනම් මේ තණ්හාව කොහොමද අපි දැන් නැති කරන්නේ? මට සරල උදාහරණයක්ත් කියන්න හිතනවා මේ සමාජයේ තියෙන. ඇතැම්ම ඒ කියනවා මේ තණ්හාව නැති කරන්න ලන්දන් දෙන්න ඕනේ කියලා. දන් දෙන එක තියනයි තාම හොඳ දෙයක් කරන්නේ මේ පරිත්‍යාග සිල්ලිත් කියන සමාජයේ තියෙන්න වෙනවා. නමුත් ජීවිතේ තියෙන වස්තු ඔක්කොම අනුන්ට දුන්නත් පංච උපාදානස්කන්ධයේ අඩුපාඩු දෙවලකම තේරුම් ගත්තේ නැත්නම් තණ්හාව නැති වෙන්නේ. එයි මේ තණ්හාව තියෙන තැන අපිට හොයාගන්න. යන්න ඔබ කියවලා ඇති නැත්නම් ආපහු ගිහින් කියවලා බලන්න. මහසති ප්‍රස්තාන සූත්‍රයේ නිරෝධ සත්‍ය කියන පැත්තට ගියාම මාර්ග සත්‍ය කියන පැත්තට ගියාම සංහාව හටගන්නේ කොතනද? තවතින්නේ කොතනද? නැති වෙනවා නැති වෙන්නේද කොතන කියන එක මනමින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා. ඒ මම දැන් කියපු තැන තමයි ඒක තියෙන්නේ. අපි ඒක පාලියෙන්ම උපුටා දක්වමු නැත්නම් ඒවා බුදුන්ගේ බලයෙන්නේ නැහැනේ. බුදුන් නදාල දෙයක් වෙන්නේ නැහැනේ. චක්කු ලෝකේත්‍ය රූපං සාත රූපං කිත්තේ සා තණ්හාය උපජ්ජමානෝ උපජ්ජති අන්නති සල්ලගත් වෙන පස්සපච්ච ආවේදනා චක්කු ඇසේහි තමයි මේ ප්‍රිය සහ මිහිරි ස්වરૂපයෙන් හටගන්නා වූ රූපාරම්මණය හටගන්නේ රූප රූපේ ඉත්තේ සා එතනමයි තණ්හාව හටගන්නවා නම් හටගන්නේ රූපිත වේදනා කරලා තන්න අල්ලගන්න දියොත් තණ්හාය උපජ්ජමානෝ උපජ්ජති උපදීනෝ නම් උපදීන එක තමයි එතකොට ඇසේ තණ්හාව උපදීනවා ඒකට රූප තණ්හාව කියනවා. සෝත රූපේ සෝත ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හාය උපජ්ජමානෝ උපජ්ජති. ඊළඟට කනට ශබ්දයක් ඇහෙන වෙලාවට කනේ තමා තණ්හාව අටගන්නවා නම් අටගන්නේ ඒකම උපජ්ජමානෝ උපජ්ජති කියලා කියනවා. මේ විදිහට අපට තේරෙනවා නේද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පුත්තබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා සය වැදෑරුම්ම මේ අරමුණු උපදින වෙලාවට අරමුණට මුලා වීම තුළ තණ්හාව තියෙනවා. මේක තේරුම් ගන්න නැතුව කොහොමද නැති කරගන්නේ? එක්ක නිවිස මානෝ නිසති. එතනමයි මේ තණ්හාව වාසය කරනවා නම් ඇසේ කනේ නාසයේ දී කයයි. මේක තරම් ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. මොකද හටගන්න එකයි කියන එකයි කියලා දෙන්න පුළුවන්. එත්ත පහිය මානෝ පහිය පිටනේ මේ තණ්හාව නැති වෙන්නේ කියන එක කියලා දෙන්න මේ අමාරු. නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන එක. දැන් ඇස නැති වෙනවද? රූපේ නැති වෙනවද? චක්කු විඥානය නැති වෙනවද? පස්ස වේදනා සංඛාත සංකාර විඥාන නැති වෙනවද? හත්පත් නැති වෙන්නේ නැහැ. ඊට අමතරව අරමුණ අල්ලා ගැනීමෙන් නිත්‍යකත ගැනීම තුන ඇති වුණා වූ මුලාවක් තමයි තණ්හාව කියන්නේ. දැන් නැවත නැවත අල්ලා ගන්නව නම් නැවත නැවතත් තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බව නැවත නැවතත් උපත හේතු සිදුවමින් අර තණ්හා මූලයන් ඔබ වර්ධනය කරනවා. මේ තමයි සුඛක් ඥානය කියන සුද්ධලියත් අපිට වැඩි. ලෝ වේදේක සුඛය හොයන්න යනවා ගිහින්ලා තණ්හාව වැඩි කරගන්නවා. දැන් මෙතන අවේදිත කියලා කියන්නේ මේ අරමුණ හට ගන්නකොට අපි කියන තණ්හා කියලා කියනකොට තණ්හාව පස්සපච්ච වේදනා වේදනාවට තණ්හා නොකරනවා කියන එකේ තේරුම අනිත්‍යයි කියන්නේ. වේදනාව අල්ලගන්න නැත්නම් සිදුවෙන දේ තමයි වේදනාව අල්ලා නොගැනීමකින් යුක්ත නැති වෙන එක. ඔය සබ්බේ සංඛාරා අනිත්‍යති යදා පඤ්ඤාය පස්සති කියනවා නෝතෙන්. යම් විටක මේ සංස්කාරයන් අනිත්‍යයි නොවනින් දකීද? අනිත්‍යයි කියලා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියන එක නෙමෙයි. අපි එකට ගනිමුකෝ වෙනත් සූත්‍රයකින් උදාහරණයක් මත මත හැටියට ඒක මෙන්න මෙහෙමයි තියෙන්නේ. අල්ලා ගැනීමෙන් පැවුලක් අල්ලා නොගැනීමෙන් මොකෙවලක් දේශනා කරනවා. ප්‍රථම සහ ද්විතිය උපාදා පරිත්තස්ස සූත්‍රය වට කියන්නේ. උපාදා පරිත්තස්සනං චෝ වික්‍රේ දේසිස්සාමේ උපාදා පරිත්තස්සනං අන්න අරමුණ අල්ලා ගන්න එක තමයි උපාදා පරිත්තස්සනං කියන්නේ. එතකොට ඒකෙන් දේශනා කරන්නේ මොකද්ද? පැවුල. එහෙනම් ඉතින් මේ අරමුණ අල්ලාගෙන තණ්හා කරන මිනිස්සයෝ පැවුල නෙමෙයිද ලෝකෙට එකතු කරගන්නේ. ඕනෝකට තමයි දුක් වෙනවා ඒක කියන්නේ. අනුපාදා. අල්ලා නොගන්නේ කෙසේද? අල්ලා නොගන්නේ නම් පස්සපච්ච වේදනා වේදනාවට තණ්හා නොකර ඉන්න වෙනවා. එතකොට සංහාපත්‍ය උපාදාන කොට ඇති වෙන්නේ අරමුණ නැති වෙනවා. හටගත්ත දේ අල්ලා නොගැනීමකින් නැති වෙනවා. හටගත්ත දේ අල්ලා නොගැනීමකින් නැති වෙන එකට තමයි නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය නම් එතන තියෙන ධර්මතාවය තමයි මම නෙවෙයි කියන එක. එහෙනම් එතන තියෙන ධර්මතාවය තමයි මගේ නොවේ කියන එක. එහෙනම් එතනම තියෙන ධර්මතාවය තමයි ඒ මගේ ආත්මේ නොවේ. ඒ රූප ආරම්මණයෝ, ශබ්ද ආරම්මණයෝ, ගන්ධ ආරම්මණයෝ කියන මේ ඕනෑම එකක්. එහෙනම් මම වෙන්නේ නැහැ, මගේ වෙන්නේ නැහැ, මගේ ආත්මේ වෙන්නේ නැහැ. එතකොට එතන සිදුවෙන දේ තමයි අනිච්ච දුක්ඛ අනත්. සාසල්පකින් පාඩම් කරගත්තට හරි මේ හේරම අනිත්‍යයි කියලා දෙකතරව ලෝකේ දිහා බලලා අනිත්‍ය ගැන කතා කරලාට හරි මේක සිදුවෙන්නේ. මේ අපේ රටේ තියෙන අනිපාඩුවක් තමයි සාසල් අධ්‍යාපනය තුළින් හැම දෙයක්ම මතක තියාගන්න තමයි කියන්නේ. මතක තියාගත්තාම විභාගෙට අමතක කරලා දාන්න පුළුවන්. මේ නිසා බුද්ධ ධර්මත් අපි මතක තියාගන්න. මතක තියාගෙන මේ වන්දනේ කියලා හිතන්නේ. දැනුම වෙන දෙයක් දැකීම වෙන දෙයක්. ඒ නිසා මේ බෞද්ධයින් බෞද්ධයෙකුට ප්‍රායෝගික තමයි බුදු ධර්ම කටපාඩමක් විතරයි දැනුමක් විතරයි නිවන තර නිවනින් එහාට සමහර අය බණ කියාවේ. නමුත් ප්‍රායෝගික ඉදිරියට තමයි මේ එත්තේ සාතන්හාය කියන එක තේරුම් අරගෙන නිරුද්ධමානෝ යුද්ධති. එතන නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ තේරුම් ගත්ත පුද්ගලයාගේ මේ අල්ලගන් නැති බව හේවත් අනිත්‍ය බව නැමැති ධර්මයේ සරණින්. දැන් එතකොට මොකක්ද විතර මේක කාරණාව? අපි කතා කරගෙන ඉන්නේ නිරුපදි කියන එකට. එතකොට නිරුපදි කියන්නේ දැන් විඳින්නා නෑ කියන එක. විඳින්නා යනු අල්ලා ගැනීම නම් අල්ලගන් නැත්නම් අනිත්‍ය වෙනවා නම් නැත්ති මම. දැන් එතකොට විදර්ශනායේදී මේ මම නැති මුලාව තමයි මොහොතින් මොහොත මේ යන්නේ. එතකොට දැන් මම නැති මුලාව නැති බැවින් පින්ද කියනවා නිරුපදි. දැන් එතකොට පුද්ගලයක් ඉන්නවා. පුද්ගලයා ජීවත්ුත් වෙනවා. පුද්ගල සමාජයේ සුදසාධන යහපත් කාරණා හටියුත් කරනවා. නමුත් ඔබට ලෝකෙත් තිබෙන ගැටීමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35කට 80 දක්වා කාලය තුල මේ නිරුපදි සුඛේ නිවන් සුවනේ ඉඳින්නේ. විදින්නෙක් නැති සුවනේ ඉඳින්නේ. එතන තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ ස්කන්ධ පංචකයේ මමත්වයේ මුලා වීම, මුලා දුරු වීම තුල තියෙන සැනසීමට අපි කියනවා මේකට නිරුපදි නැත්තම් ලෝකෝත්තර කියලා. ස්කන්ධ පංචකයේ ඉදදීම මරීම නොදැන කෙලස් ඈත් කරන විදිහ ඒහා සමාන ලබාගත් හැකිම කතුරුපි අරුපි ධානයක්. එතනත් ඔය සුවේම තමයි තියෙන්නේ මේ මොහොතට. නමුත් ඒකේ මම සැඟවිලා ඉන්නේ හොයාගන්න පුළුවන්කමක් නැහැ. අනුසේ ඉවර වෙලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ අර වැවක මේ අර පාසි වර්ගයේ පැවිදිින් වහන්න උත්සාහ කරනවාට අනික වලක් ගන්න පුතුවක් ගහගත්තා වගේ මේ හදාගත්ත නිවනට ඉන්නේ. රූපී ධානලාභී අරූපී ධානලාභී ආයින්නේ හදාගත්ත නිවනට. දැන් ආපහු මේකේ කාළි වේරණක තොරට ආයි ප්‍රතිසන්දි ගන්න සිද්ධ වෙනවා. මොකද සෝවාන් ආදී මාර්ග බල මොකක්වත් තේකෙන්නේ. ඒ නිසා ධර්මයේ තේරුම් අරගෙන අතරක් හොයන්නේ අන්නේපා නිස්සන්ද පංචකේම ආත්ම දෘෂ්ටි මුලාව ප්‍රාණ දුරු කරගන්න බලන්න. අතර හොයන ජීවත් ඉවත් නතර වෙන්නේ මුලා වෙලා මොකද එදා වගේ වාකිය ලැබෙන්න උත්සමයකුත් නැහැ බුදුරජාණන් වහන්සේලා යන්නේ ආයේ බොහෝ දෙනෙක් ඉතින් ඉන්නවා එහෙම මේ අරමුණු දෙකක් අතරක් ගාලා මොකද වැඩි දියුණු කරගත්තාම ඒක තමයි නිවන කියලා. ඒකට මම නම් කියන්නේ අත්දැකීමතාන යෝගේ කියලා. ඉතින් මම කිව්වට නම් ඒක පිළිගන්නේ නැත බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහනේ මේ මා සමනෝ නගරෝති කියලා. මේ ශ්‍රමණයාමගේ ගුරුවරයා කියලා පිළිගන්න කියලා නැහැ. ඒ වගේම මා පිටක සම්පදානේන පිටකේ තියනවා කියලා පිළිගන්න එපයි කියලා තියෙනවා. එනිසා අපි පැහැදිලි කරවදාරන්නේ මේ කාරණේදී කරුණ තේරුම් අරගන්න. හා මෙතන තව එක වචනයක් මතක් කරන්න කැමතියි ඔබට. ධර්මදේශනා න්‍යාය තුළ පවතින දුර්වලකමක් තමයි මේ සමාජීය වසර 50කට ගැස්සෑවක 100 තිඳලා කෙනෙක් අදහන්න පටන් ගන්න එක. යම් කිසි කෙනෙක් යම් දෙයක් දේශනා කරපුවා ඊට පස්සේ ඔහු ගුරුවරයා කරගන්නනේ ඔහු අදහන්න පටන් ගන්නවා. තේරුම් ගන්න මේ කාරණාව. බුදුරජාණන් වහන්සේ කවුරුත් ඇදුවේ නෑ. බුදුරජාණන් වහන්සේ ගුරුවරයා බවට පත් කරගත්තේ ධර්මයේ. ඔබට අපේ ධර්මයේ පැහැදිලි කරන්න ලබනවා. ඔබට අපි කියනවා අපිව අදහන්න පටන් ගන්න එපා. මේ කරුණ සත්‍ය නම් ධර්මයේ සරණ කරගන්න. එහෙම නැත්නම් ඔබ ආයතරයක් අතන හොඳ නෑ නැත්නම් හොඳයි කියලා තව දැනකට ගිහින් ඇල්මක් ඇති කරගන්න ආරුණාම ඔබ ඔබේ වැඩේ කරගන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා සාදීනම කවුරුත් අදහන්නේ අනේ එකක් නෙමෙයි මේක. ධර්මයේ සරණ කරගන්න ඕන කියන්නේ. අත්දීපාවික්‍රේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ ධම්මදීපාවික්‍රේ විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ කාවිවත්නම් සරණ යන්නේ පාස් තමන් සරණ කරගන්න ධර්මීය සරණ කරගන්න. දැන් එතකොට මේ සත්‍යයන් තේරුම් ගත්තම තේරුම් ගන්න එකට තමයි ඔය සෝවාන් වෙනවයි කියලා කියන්නේ. දැන් එතනින් එහාට මේ කාමරාග උපදිනකොට මම උපදින එක අනිත් දුක් අනාත්මයෙන් ගැලීමේදී මමත්වේ තුරන් වී යනවා මමත්වේ දුරටම මැරි යනවා මොහොතින් අන්නේ ඒ ස්වන්වි යන තරමට තමයි මේ ආවේදිත්වයේ තියෙන්නේ. ඒකට ඉතින් සතරදාගාමි අනාගාමි හරි ගැටලා උසස් දෙන්නේ කොහොමද කියනවා. මේවා වචනින් කතා කරන්න ඕනේ, මාර්ගය දක්වාම ගිහින් හොයාගන්න ඕන දේවල්. තේරුම් ගන්න එහෙමනම් එතන දැන් අපට කාර්මයේ සත්‍යය. අර බුදුන් වහන්සේ කියන්නේ අර හේතදග්ගම් වික්‍රේ කියන වචනේ අපි හොයාගන්න ඕන නේද? හේතදග්ගම් වික්‍රේ දේමානි සුඛානි දින්නම් සුඛං චදිදං නිරුපති සුඛං. දැන් අර වේදේක සුඛේ විඳින්න ගිහිල්ලා අපිට මොනවද හම්බ වෙන්නේ? මොහොතක ප්‍රීතිය සැනසුම සාගත්. නමුත් ඉදීම මැරීම ආදී කාරණා වලින් ගහස් වෙලා නැහැ. ඒව මේ පස්ස කේවලස්ස දුක්ඛ සංදස්ස තම දේ රෝපිතනායි කියන්නේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මට මතකයි මම වසර 10ක් 12ක් ඉස්සර වෙලා කහපාට පිටපලයක් කියන පොතක් කියුවා පරිවර්තනයක්. සිංහල පරිවර්තනයක්. මේක මේ විදේශීය ග්‍රන්ථයක්. මේකට අදාළ පුද්ගලයා බෞද්ධ නෙමෙයි. කෙනෙක් යුදෙව් ජාතිකයේ තව කෙනෙක් කතෝලිකයෙක්. උන් අර ඉද්ගාකේසි කියන කිව් ආකාරයට අතීතයේ කියන්න පුළුවන් කමක් තිබුණා කියලා මෝහණයක් තුවේ. මං හිතන ජීවිත 60 90 පිළිබඳ විස්තරයක් ඒ විදිහට කරලා තිබුණා. ඒ පසු දැන් මගල නැහැ පුස්තකාලේ කවු කරන්නේ இல்ல. මේක සියවනකට මට හිතන දෙයක් තමයි. මේ අපි ඔබ අපි හැමදෙනාම ඒ චරිතයේ ආත්ම ජීවිත 60 90 කාලවකවානක් විග්‍රහ කරලා තිබුණා. ගින්නෙන් පිලිස්සි මුහුදට වැටි ගුවන් යාන නැත්තම් උගුරින් වැටි සර්පයින් දස්තකට එහෙම නැත්තම් තවත් විවිධ ආබාධයන්ට පත් වී අද පවතින මේ සියලු විෂණයන් මගින් එක් එක් ජීවිතවල උන්මිය දී බවට කර්ම දෙකක් කරලා තියෙනවා. දැන් ඊට පස්සේ අපේ හැම වෙන්නේ අපිටත් අතීත ජීවිතවල නිබඳු අනන්ත දුක් වේදනා විඳ දීදී කාරණා තියෙන්න පුළුවන් ඒ නිසා සමහරු විදුලියට බය, සමහරු කැලපොත්ට බය, අමාරු බය නොවිය යුතු යන්නම් දේවල් වලට බය, ඔය ගැඹුරට දැකගත්තා වූ බය නැමැති මමත්වයයි. සවදරටත් මේවා මිනිමින් ඉස්සරහට ගොඩට යන්න ඕන. එහෙනම් ඒකේ වේද සුඛය ඔස්සේ යන්න කාර්යයක් නැහැ. නමුත් අර 16 එකේ සුඛය වෙනි 15 ගුණයක් ලබාගත්ත සුඛය ලබා ගන්න පුළුවන් නම් ඔබට මම පොඩි ඉඟියක් දෙන්නම්. මේ පිළිබඳව ඔබට තේරෙනවා නම් සීරුදක් අපට තරකයක් තියෙනවායි කියන එක, එහෙම එකක් තියෙනවා නේද කියන ඉඟිය ඔබට ඉන්න ලබා ගන්න පුළුවන්. හැබැයි එක කෙලස් ඈත් කරගෙන ඒක තියානින්න උත්සාහ කරන්නේ පා කෙලසුන් සියල්ල විනාශ කරගත්තාම ඒසුවේ ස්කන්ධ පංචකය තුළමත් පවතිනවා නැති වෙනකට යන්න ඕනේ. ඒ පිළිබඳව අපි තවත් දවසක සූත්‍රයකින් කරුණු පැහැදිලි කරන්න කල්පනා කරනවා. ඒ නිසා මේ බුදුන් වහන්සේ වදාළ මේ නිවීම යනු වෙන කොහෙවත් තියෙන දෙයක්. හරි තමන් ළඟ තමන්ගේ මෝඩකම ඉවත් කර ගැනීම තුළින් මතක තියා. ඒක වචනයක් පැහැදිලි කරන්නේ මේ කරුණ මම ඔබට පෙන්නන්නම්. ඔබ පාඩම් කරගෙන තියෙනවා නේද නීවරණ කියලා වචන පහ. නීවරණ කියන වචනේ තේරුම මොකක්ද? නිවීම ආවරණය කරන බැවින් නීවරණ. දැන් නීවරණ උපදින්නේ කොහේද? කාමච්ඡන්ද. කාමයක තියෙන කැලම කැමැත්ත හටගන්නේ සූපාරම්මණේ, සද්දාරම්මණේ, ගන්ධාරම්මණේ. ඒකට කැමැත්ත ඉඳ නැති වෙනකොට ව්‍යාපාද. කොහෙද හටගන්නේ? ඉස්සිතේ. තීන මිද්ද, කම්මැලි කරන, කුද්දච්ච කොක්කුච්චන සංස්කෘතික පිට්ටා සැකේ කියලා කතා කරනවා. පැහැදිලි කරන්න යන දවසක මේ ධර්මතාවයන් ඔබේ සිතේ ඇතිවිත නැත්තේ නිවන නම් වසා තිබින්නේ නිවන නම් මේ ධර්මතාවයන් මමත්වයේ ශූන්‍ය කර ගැනීමේදී ඔබේ හිතේ හට ගන්න නැත්නම් ඒක ඔබ ළඟ ඇත්තේ කුමක් දැයි මේ ගමන ගොස් ප්‍රයා බලන්න. මෙරිලා නිවන් දකින්න තියෙන්නේ නැතුව අපි බුද්ධෝත්පාදයක දුෂ්ට සනාතකින් නිවි සන සම්පත්තිලාභයෙන් උපදිලා තිබෙන්නේ බුදුන් පහළව දේශනා කරන්නා වූ සද්ධර්මය අහන්න තරම් වාසනාවන්ත කණක් ඇතුව සත්‍ය සද්ධර්මයේ කල්යාණ මිත්‍ර සෙවණින් හොයාගන්න වේදිකාවක් දිගේ ඇවිද යන විට හැම කලතුරු කඩේකින්ම ඇතුළු ගන්න පුළුවන් වගේ හැමතැනින්ම ගන්න පුළුවන් මාක්ටි කියන්නේ පුළුවන් කියලා ඔබ හොයාගන්න ඥානවන්තයින් වශයෙන් හොයාගෙන අනුගමනය කරන්න සිතක ඔබට සැබෑමටම ඔබේ හදවතෙහි පෙරවන් වැඩෙන්නේ ඔබ හැබෑවටම බුදුන් දහම් සමුන් සරණ ගිය කෙනෙක් වේවි. ඔබ හැබෑවටම ඔබේ තණ්හාව නැමැති මුලාව තණ්හාව නැමැති මමත්වය මරා දමන අනිදුක්ඛානාත්ම නැති භාවනාවට ප්‍රවිෂ්ඨ වන පුද්ගලයෙක් වේවි. ඒ තුලින් ඔබට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි සපයි සාන්තයි කියලා වදාළන නිරුත්පදි කියලා කතා කරන්නා වූ ඔය විඳින්නෙත් නැති අර වේදිත සුඛයෙන් 10න් 15 ගුණයකට වඩා විශාලවන්නා වූ අපි ඔකට කතා කරනවා තවත් වචනයක් ලෝකෝත්තර කියලා. ඔය සැනසීම දොර විවර කරගන්න ඔබට හැකි වෙනවා. ඒ දොර තුළින් ඔබට මේ සැනසීමේ පරාසය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඒ තුළින් ඔබට අවස්ථාවක් සැලසෙනවා. මේ ගෞතම ශාසනය තුළ ධර්මයේ මැරී නැහැ. මේ ගෞතම ශාසනය තුළ නිවන් මඟ මැරී නැහැ කියන එක මේ සමාජයට ඔප්පු කරන්න පුළුවන්. ඒ ඔප්පු කිරීම තුළින් හැදෙන සමාජය නීතියට බැරි හැදෙන සමාජයක් නෙමෙයි. ඒ ඔප්පු කිරීම තුළින් සංවර වෙන සමාජය මිනිස්සුන්ට හිරිහැර කරන සමාජයක් වන්නේ නැහැ. ඔය අපේ රටට දහම් දූපේ කියලා වදාළේ අපේ රටේ ඉතිහාසයේ රන් ආභරණින් සැරසුණ කතකට උත්තරේ පිට දගුණක් නැති සුදුසු බකිරටක් යහකී කියලා වදාළේ විද්‍යාවක් තිබුණයි කියලා වදාළේ ඔය ධර්මීය සරණ කරන තමන්ට අවංක වෙන්නව මිනිසුන් බහුතරයක් සිටියුගේක එනිසා නීතියෙන් පාලනය කරන ධර්මය නොවන්නා වූ අය උන් පාලනය කරපුවා වයි ධර්මීය තේරුම් අරගෙන ධර්මීය නීතියෙන් පාලන පිළිසරි කර ගන්න පුළුවන්කමක් පිළිනවන අපට යලිත් යබන්දු යුගයන් සිදු කර ගන්න පුළුවන්කමක් පිළිනවන මෙය සිදු විය යුත්තක් අනිවාර්යෙන්ම සිදු විය යුත්තක් ඒක මම ඉදිරිපත් කරන සාක්ෂිය තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ එක බ්‍රාහ්මණයෙක් මට කල්පිතකින් මේ බ්‍රාහ්මණයා කවුද කියලා මතක් වෙවි මේ බුදුරජාණන් වහන්සේටලා විවාදයක පැකිලා ඉන්නවා. ඒ විවාදයේදී බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ ප්‍රශ්න එක මෙන්න මෙහෙමයි කියන්නේ. ඔබ වහන්සේ ඔය කියන බණ අසා. පෝරම්බාගේ සංයෝජන පතුණී කරගැනීමේ අනාගාමී වූ අය වික්ෂූන් අතර කී දෙනෙක් සිටියද පළවෙනි ප්‍රශ්නේ. වික්ෂුණීන් අතර කී දෙනෙක් සිටියද දෙවෙනි ප්‍රශ්නේ. උපාසක පිරිස අතර කී දෙනෙක් සිටියද තුන්වෙනි ප්‍රශ්නේ. පචගත බ්‍රාහ්මණයා වැටිගත සූත්‍රයේ කියන මොනවාක් වුණා උපාසිකා පිරිස අතර කී දෙනෙක් සිටියද සිවෙනි ප්‍රශ්නේ ඊළඟට අහනවා බ්‍රහ්මචාරී පිරිමින් අතර කී දෙනෙක් සිටියද බ්‍රහ්මචාරී කාන්තාවන් අතර කී දෙනෙක් සිටියද ඉන්දියානු සමාජය අතර බ්‍රහ්මචාරී කියන අල්ලාහ්ගේ කාමභෝගී පිරිමින් අතර කී දෙනෙක් සිටියද කාමභෝගී කාන්තාවන් අතර කී දෙනෙක් සිටියද පත්මන්දාසයන් කතා කරන මේ කුලතාවක් නේ මම මේ අර්ථම විදිහට පැහැදිලි කළේ කියන විස්තර එකට ගත්තේ ඇයි ගුරුවරු පියාණන් වහන්සේගේ උත්තරය අතකම එකක් නිසා මහන්සි කවි විතර වදාරනවා එක්කෙනෙක් දෙන්නේ දහයක් සියයක් නව දහස් කරනක් කියලා. එදා අද කරම් දියුණු නුවණක් නොතිබුණ සමාජයේ මේ කුල කාටතුළම බුදුරජාණන් වහන්සේගේ ධර්මීය සරණ යමින් අනාගාමී වූවන් මේ කුල කාටතුළම දහස් ගන්නින් සිටියේ නම් අද බේතකටවත් එහෙම කෙනෙක් හොයාගන්න නැතිවීමට හේතුව අපට නොවන විටමද ධර්මයේ වැරදි ආකාරයකින් විග්‍රහ වීමද කියන එක තේරුම් ගන්නට දැන් ඔබට නොවන තියෙනවා. එසේනම් අපි ධර්මයේ නිවැරදි කරගනිමු. නිවැරදි කරගත්තාම ඔය කියන සෝයන් අපි ඕනෑම ඉන්න කුලකේක. වැඩි කුලකේ මම හිතනනම් ඔබ ඉන්නේ මව් කුලකේ නම් පිය කුලකේ නම් මේ වගකීම් යුතුකම් ඉටු කරමින් එන්න. සමන්ත පැවති යුතුකම් පැහැරහැර සමාජයෙන් පැන යන ගහමක් ගුරු සමයේ නැහැ. මොකද මේ ඕනෑම ස්තරයේ තුළ ධර්මයේ තේරුම් ගැනීම තුළින් එදා හිටියානම් අදත් ඉන්න පුළුවන්. අද පොඩි බාධාවකට තියෙන ඉතින් ඔය අනිකුත් මාධ්‍ය වලින් කාමයන් නිඳවන පැත්තට පන්නනවා නැත්නම් අදිනවා තල්ලු කරනවා යොදනවා වැඩි. ඒ නිසා තරුණ සමාජයේ විශේෂයෙන් මේ අවේදිත සුඛය වෙනුවට ස්වේදිත සුඛය පස්සෙම පන්නනවා. උන්ට අර වගේ දෙයක් හිතලා තේරෙන්නේ නැහැ. මේ උන්ට මේක පැහැදිලි කරලා දෙමින් ඔවුන්ගේ මදුරා ගැනීමට අප කටයුතු ප්‍රාන්ත වෙනවා. එහෙම නැත්නම් අරවට දොස් කීචා දැනගෙන ඉන්නේ කියලා තේරුමක් නැහැ. එහෙමනම් අපට මේ යුගයේ උපන්නයි වශයෙන් බුදු පියාණන් වහන්සේ වදාළ වචනයක සත්‍යතාවයේ ඔප්පු කිරීම කියලා කඩලා තියෙනවා. මොකද්ද වචනය? තථාගත ප්‍රේදිතස්ස ධම්ම විනයේ විවතෝ විරෝචති නොපටිච්ඡන්. තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනය වැසනොත් බබලන්නේ නැහැ විවෘත වුණොත් බබලනවා. විවෘත වුණොත් බබලන්නේ කොහොමද? අර තියෙන අවේගික සුඛයේ විදින සංඛ්‍යාව මේ සමාය තුළ වැඩි වීමෙන්. ත්‍රිතයි මේ ධම්ම දීපයක් වන්නේ. මොනතරම් අපරාධ බහුවෙන් හැදුවත් මොනතරම් දාමරික ඉන්ද්‍රිය රැඳේ මූලිකන ලබන්න හැදුවත් අපි පිළිගන්න ගැඹුරු අදහසක් තිබෙනවා මේ ලංකාවට හිමිව තිබෙනා වූ බුදුසසුන ආරක්ෂා කිරීම පිළිබඳව යම්කිසි පාරම්පරික අදහසක් අපේ තියෙනවා. මේ පාරම්පරික අදහසින් කියන කාරණේ එහෙනම් අපට පැවරී තියෙනවානේ. එහෙනම් ඒක අපි ඉටු කරන්න ඕනේ කාලවලට. එහෙමයි මේ ලෝකයේ විනාශන ප්‍රතිපා ගන්න පුළුවන්. එහෙමයි මේ ලෝකයේ මිනිස්කම රජ කරන්න පුළුවන් තමයි තියෙන්නේ. නිසා එසේ කරගැනීමට ඔබ හැම දිනාට සත්‍යයන් ධෛර්යයක් මේ ධර්ම දේශනාව තුළ ලැබේවායි කියන සුභාශිංසනයක් ප්‍රාර්ථනයක් කරමින් අද ධර්ම දේශනාවත් මෙතනකින් සමාප්ත කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැද්ද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.